sādhu sādhu sādhu namāmi buddhaṃ guṇasāgarantaṃ saddhā sadā පින්නතුනි අද අපි පොසොන් පොහොය සමරණ මේ අවස්ථාව පින්දීන් මුලින්ම පොසොන් පොහොය සම්බන්ධ කරුණු ටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට විශේෂයෙන්ම පොසොන් පොහොය දිනය අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගෙන් සදහම් පණිවිඩය ශ්‍රී ලංකාවට ලැබුණු දිනය විදිහට. ඉතින් ඒක මේ ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් සංදිස්ථානයක් විදිහට සනිටුහන් වෙනවා. ඒකට එකාතකින් එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ ස්වාමීන් වහන්සේලා එක්ව සිදු කළා වූ මහා ධර්ම සංගානාවෙන් පස්සේ සිදු කෙරෙන්න ප්‍රධානතම කාර්යභාරයක් වුණා. ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ ව්‍යාප්ත කර රටවල් අතරින් අසුකාරිනම බුදුදහම ඉදිරුනේ ශ්‍රී ලංකාවේ විතරයි. අන්නේ ඉදිරි වෙන්න මුලමුද සමයේ නැත්නම් ථේරවාදී බුදුදහම තමයි අද ලෝකයේම ඉතුරු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනේ විදිහට. ඒ විතරක් නෙවෙයි ඒ ලංකාව තුළ ඒ දහම ඉතුරු වුණ නිසාම ශ්‍රී ලාංකිකයන්ට ලෝක බෞද්ධයන් අතර ලොකු ගෞරවයක් හිමි වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි බුද්ධ වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණිච්ච දවසේ පටන්ම ලංකාවේ හිටිය රාජරාජ මහාමාත්‍යාදී ඒ වගේම සාමාන්‍ය ජනතාව ස්වාමීන් වහන්සේලා දැඩි කැපවීමෙන් ඒ ධර්ම ආරක්ෂා කරන්නට ඒ ධර්ම පිළිපදින්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඒ නිසාම රටේ විවිධ අවස්ථාවල ඇතිවෙච්ච ප්‍රශ්න අමෙහි නොසැලී අඛණ්ඩව මේ බුදුදහම රැකගන්නට ශ්‍රී ලාංකේය බිස්සුණු වහන්සේලා කටයුතු කළා. රජවරු රාජානුග්‍රහය දක්වා ඇමතිවරු තමන්ගේ පුළුවන් ශක්තියෙන් මේ සාස්ත්‍රයට ජීවය දුන්නා. ඒ වගේම රජපෞලල ඉඳන්ම අය පැවිදි වෙලා මේ සාස්ත්‍රීය බොහෝ කලක් ගෙන යන්නට තම දායකත්වයෙන් දක්වා. ඒ වගේම කලාකරුවෙක් හිටියනම් ඒ කලාකරුව උපරිම ලෙස තමගේ කලා නිර්මාණ වලින් මේ සාස්ත්‍රීය ජීවය ලබා දුන්නා. ඉරකඩක් නිමිච්ච අය ගම් වශයෙන් නිමිච්ච ලස්සනම දැන් සාස්ත්‍රයට පූජා කළා. ඒ විතරක් නෙවෙයි බලගම්බාරයතුමාගේ කාලයේ රජතුමා නියෝගයක් නිකුත් කළා. රටේ හැමතැනම තියෙන ගල්ලෙන් කටාරම් කොටලා ඒවා සංඝරත්නයට පූජා කරනවා කියලා ගලින්ම ලියලා ස්වාමීන් වහන්සේලා උදෙසා කැප කරන්න කියලා. අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා ගල්වල ලියලා ලංකාවේ දේවිච්ච සෑම ගල්ලෙනක් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කළා. ඒක රාජ නියෝගයක් විදිහට කළේ. යම් කිසි ගමක එහෙම නොකරා නම් ඒ ගම්මලයන්ගෙන් දඩාය කළා. ඒ මට්ටමට මේ දහම ලෝකයට ගෙන යන ලොකු මෙහෙවරක් කළා. ඉතින් එහෙම රැකගෙන ආපු දහම තමයි බුද්ධ වර්ෂ 440 දී ශ්‍රී ලංකාවේ මාතලේ අභිහාරයේදී ග්‍රන්ථාරෝඪ කළේ. ඉතින් ඒ ග්‍රන්ථාරෝඪ කළම පුස්කල පොත්වල ලියලා පරපුරෙන් පරපුරට ඒ වලු පොත්පත්වල ලියමින් ඉදිරියට රැගෙන ආවා. ඉතින් අන්නේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද ලෝකයේ මේ බුදු දහමක් ඉතුරු වෙලා තියෙන විශේෂයෙන් ථේරවාදී දහම විදිහට. බුරුමය, ඒ වගේම තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕසයේ, බංග්ලාදේශයේ, නේපාලයේ, වියට්නාමයේ සමහර ප්‍රදේශ මේ බොහෝ තැන්වල ථේරවාදී මුළු බුදු සමය පැරණි රටවල් විදිහට ඉතුරු වුණා. ඒ විතරක් නෙවෙයි මහායාන රටවල් හැටියටත් ඒ අය අඛණ්ඩවම බුදුදහම රැගෙන යන ලොකු කැපවීමක් කළා විශේෂයෙන් චීනය වගේ රටවල. ඉතින් මෙන්න මේ සේවය සිදුවන්නට විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් දැඩි කැපවීමක් කළා. විශේෂ පරිත්‍යාගයක් කළා. මොකද ඒ පරිත්‍යාගය? ඒ පරිත්‍යාගයෙන් තමයි විහෙර විහාරස්ථාන පූජා කළා විතරක් නෙවෙයි, ගල්ලෙන් පූජා කළා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා රාජධානිය සංඝරත්නයට සසුනට පූජා කළා විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම පින්වත්ම දරුවා සාසන වෙනුවෙන් පූජා කළා. ඉතාම අමාරු වැඩක් ඒක. කෙනෙකුට පින්වදින තමන්ගේ ඔක්කොම දේපළ දන් දෙන්න පුළුවන්. රට පුරාම පන්සල් හදන්නත් පුළුවන්. ඇතැමිට තමන් වයසට ගියාම තමන්ට මහානෙන්නත් පුළුවන්. ඒකත් එච්චර අමාරු වෙන්නේ දැන් කාලේ විදිහට. ඔක්කොම වැඩ පළ කළා අන්තිම කාලේ මහානෙන්නත් ඉන්නවා. නමුත් කුඩා කාලයේ තමන්ගේ දරුවෙක් පැවිදි කරනවා කියන එක එහෙම ලේසි සරල දෙයක් නෙවෙයි. ඒ පරිත්‍යාගය කෙනෙකුට කරන්න පුළුවන් නම් වෙනතනෙ ඔහුට ආයේ පරිත්‍යාග කරන්න බැරි දෙයක් නෙවෙයි. ඔබත් වෙනතනෙ ශාසනයේ කටයුතු කරන හැටියට ඔබේ හිතෙත් මේ අදහස තියෙනට වඩා කවදාහරි මේ ජීවිත කාලේ බැරි වෙන්න පුළුවන්. තව ආත්මවාසියක් ගිහිලාදී තමන්ගේ මනස හදනගේ මට්ටමට හිත දිනු කරන්න ඕන කියන ලිහිමක් ඇති කරගන්නට ඕන. ඒ මට්ටමට ඔබේ හිත දිනුනායි කියලා කියන්නේ ඔබේ ආකල්පම වාක් වෙනස් කළා. අද ශාසනය දිහා බලන විදිහ නෙවෙයි දාමකට බලන්නේ. අද හාමුදුරු කෙනෙක් දිහා බලන විදිහ නෙවෙයි දාට ඔබ හාමුදුරු දිහා බලන්නේ. ඔබේ ජීවිත ලොකු පරිවර්තනයක් වෙනවා. ඔබේ දෙයින් ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවෙක් ශාසනයට පූජා කරන දවසේදී ඒක ධර්මඥානය ලබන විතරක් වගේ සරල දෙයක් නෙවෙයි. ඒක සුවිශාල පරිත්‍යාගයකින් කැපවීමකින් කරන දෙයක්. එනිසා ඒ සිතිවිල්ල තමන්ගේ හදවතේ කොතන හරි තැනක තියෙනට ඕන. සතර කවදා හරි දවසක මගේ දරුවෙක් මම සාසනෙට පූජා කරනවා කියලා. ඒත් දෙක තමන්ගේ හිතේ වා මොනදහම් වැඩෙනවා. ප්‍රබෝ මානසික පරිවර්තනයක් වෙනවා. ඉතින් අන්නේ පරිත්‍යාගය අතීතයේ හිටිය ශ්‍රී ලාංකිකයන් සිදු කළා. ඒ සිදු කළ නිසා තමයි වෙනතනේ අදටත් මේ ලෝකයේ ධර්මයක් කියලා දෙයක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ අතීතයට වඩා ලෝකයට ධර්ම අවශ්‍ය කරන කාලයක් වෙලා තියෙනවා. ඇයි ඒකට හේතුව ලෝකයේ බොහෝ දෙනෙක් බියෙන් සැකයෙන් ඉන්න කාලයක් වෙනවා. ඒ බිය සැක හිතන්නට එපා යුද්ධ තියෙන රටවලට විතරක් තියෙන දෙයක් කියලා. හිතන්න එපා ඒ බිය සැක වෛරය කියන එක මිනිස්සුන්ගේ හදවත්වල සිරියාව ඇෆ්ගනිස්තානයේ ඊශ්‍රායලයේ වගේ රටවල විතරක් තියෙන දෙයක් කියලා. හිතන්න එපා ඒක ශ්‍රී ලාංකිකයන් විතරක් තියෙන බියක් වෛරයක් කියලා. ඒක පින්නතුනේ ප්‍රංශයටත් තියෙනවා, එංගලන්තයටත් තියෙනවා, ඇමරිකාවටත් තියෙනවා. ඒ ප්‍රධාන රටවල හැම ප්‍රධාන ස්ථානයකම බැරියල් දාගෙන කොයි වෙලේ කෙනෙක් ඇවිල්ලා විනාශයක් කරාද කියලා ලෝකේ හැමදෙයක්ම බියෙන් ඇති ගැනීමෙන් ඉන්න කාලෙක අදත්ම ඉන්නේ. තාක්ෂණික කොච්චර දියුණුවත් ආර්ථිකයෙන් කොච්චර දියුණුවත් ලෝකේ කොයි මොහොතක නැස්තික ප්‍රහාරයකින් මුළු මිහිතරයෙන්ම මුළු මානව වර්ගයාම අවසන් වී කියන සැකයක් ඔබ දෙනට තියෙනවා. ඒකට වැඩි වෙනවා ගන්න වෙන නැහැ කියලා තුනේ. ඒකට අවශ්‍ය කරන සියලුම අවියව දිස්නකට කළා තියෙන්නේ. ඒ ආයුධ සක්‍රිය කරන විතරයි තියෙන්නේ. දේවල් වලට මුකුත් වෙන්නේ නැහැ. මුළු මිනිස්සුම මිනිස් සංගතිය එක මොහොතින් මේ ලෝකයෙන් අවසන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පරිසරයක් තියෙන කාලෙක අපිට ඉන්නාම සරල දෙයකින් විතරක් වෙනත් ලෝකෙ ගැන කල්පනා කරන්න බෑ. ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව නොනින් අපි ලෝකේ දිහා බලන්න අවශ්‍ය වෙන කාලය. අන්න ඒ වෙලේ කාලෙක පින්නතනේ ලෝකෙට කොමක් අවශ්‍ය වන්නේ. අන්න අවශ්‍ය කරන දේ බුදුදහම තුළ තියෙනවා. ඒක අදී ලැබුණ දෙයක් නෙවෙයි. ඒක වසර 2500ක් අඛණ්ඩව මේ ලෝකයේ නම් ඉතුරු කළ දීපු දර්ශනයක් තුළ සැඟවිලා තියෙනවා. අන්න ඒ ධර්ම තේරුම් ගන්න තමයි ඒ ධර්ම අනාවරණය කරගෙන ලෝකෙට දෙන්න තමයි අද බොහෝ දෙනෙක් උත්සාහයෙන් වැඩිදු කරන්නේ. උපදෙන් බෞද්ධයන් නෙවෙයි නේදනි. වර්තමානයේ බොහෝ විට ධර්ම වෙනුවෙන් කටයුතු කරන්නේ උපදින බෞද්ධයයි. උපදින බෞද්ධයන් මේක කියලා දැනෙන්නේ නෑ. උපදින බෞද්ධයින් ඉඳන් හිතන්නේ අපි වාග් ධර්මය දන්නවා කියලා නේ. ඇතැම් වෙලාවට උපදින බෞද්ධයන්ට බොහෝ විට තියෙන්නේ මාන්නය විතරයි තියෙන්නේ. වෙන දෙයක් නෑ බලන්නේ. නම් එයාට හොඳයි ඉන්නවා මේ පරදා තියෙන ගන්නේ පාව. එරනේ මේ කියන්නේ. නම් යතර විශේෂයෙන්ම අලුතින් බුදුදහමට එන අය අවංකව තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අඩු කරගෙන අවංකව තමන්ගේ ගුණධර්ම දිනු කරගන්න අඛණ්ඩ උත්සාහයක දෙන කාලයක තමයි අද අප මේ ජීවත් වෙන්නේ. ඉතින් අන්න එවැනි දහමක පින්වතුනි බුදුදහමෙහි ප්‍රධාන ස්ථාන දෙකක් තමයි මුළු බුදුදහමම අතරගල තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රියයි අනිත් පැත්තෙන් සතිපට්ඨානයක් කියන මේ කාරණා දෙක. ඒක තමයි බුදුදහමේ ආහාර පද්ධති දෙක. ඔබ අධ්‍යයනය කරෝතින් පසුගිය අවුරුදු 40-50 තිස්සේ මනෝවෛද්‍ය විශේෂඥවරු කරපු රිසර්ච් වලින් අනාවරණය කරපු දේවල් ඔබ බැලුවොත් ඔබට පෙනේ. විශේෂයෙන්ම ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ඒ අය දෙන ප්‍රධානම ට්‍රීට්මන්ට් දෙකක් තමයි මයින්ඩ්ෆුල්නස් එකත් ඒ වගේම ලැවින් කයින්ඩ්නස් එකත් කියන මේ කාරණා දෙක. පින්වත්නි, බුදුහාමුදුරුවෝ වසර 2600 කලින්ම දේශනා කළා, යන්නම් සන්තම් පදං අනිත්තමෙච්ච, යම් ශාන්තපදයක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සබ්බේ සන්තා භවත සුඛිතං සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව වඩන කියලා. අනිත් පැත්තෙන් උන්වහන්සේ දේශනා කළා, ඒ කායනමයන් බික්කේ මග්ගෝ සත්තානා විසුද්ධිය, සත්‍යයන්ගේ පිරිසිදු බව ලබා ගැනීම සඳහා ශෝක පරිද්දවන සමතික්‍රමාය, හිතේ තියෙන ශෝක දුරු කරන්නට, දුක් දොමනස්සන අත්හඟමාය, දුක් දොමනස් ඉක්මවා ගන්නට, ඥාය සදිගමාය, නුවණ ලබා ගැනීමට, නිබ්බාන සච්චික්‍රියාය, නිවන සාක්ෂාත් කර ගැනීමට, යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන්න කියලා. බලන්න, ලෝකේ නිහිනම බින්දුවත් සයිකියාට්‍රික්ස්ලා මනෝවෛද්‍ය විශේෂඥවරු මයින්ඩ්ෆුල්නස් එකත් ලැවින් කයින්ඩ්නස් එකත් ප්‍රැක්ටිස් කරන්න කියලා ට්‍රීට්මන්ට් හදද්දී ඊට 125කට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මාවත කියන එක. අපි කොච්චර ඉදිරියෙන් ඉන්න කියලාද මෙන්න මේ කාරණා දෙක ලෝකේ කිසිදු ආගම් වේදයක් නැතුව ලෝකේ මිනිස්සු පුහුණු කරන කාලයක ආදාන වෙන්නේ. එනසාවත් ගුණධර්ම ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම්, මානසික සැනසීමේ ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම්, සාමකාමී ලොවක් ප්‍රාර්ථනා කරනවා නම්, ඔබත් මේක පිළිපදින්න, ඔබ ඇසුරු කරන අයටත් මේ දෙක වඩන්නට පුළුවන් තරම් උනන්දු කරවන්න, එයාට මේ වටිනාකම කියලා දෙන්න. මේ කාරණා දෙකෙන් හැර වෙනතුනි ලෝකෙ වෙන සැනසීමක් නැහැ. එනිසා ලෝකේ හැමදෙනාටම සැනසීම ලබන්න නම් අවසානයේදී මේ බුදු දහමේ සේවනට එන්නට වෙනවා. මේ බුදු දහමේ සේවනයෙන් ලබා ගන්නා වූ මේ ධර්ම ආස්වාදයේ ආශිර්වාදයේ ලබගත්තු පමණයි ලෝකයේ බිය සැක දුරු වෙන්නේ. අපේ හදවතේ තියෙන බිය සැක සංඛා දුරු වෙලා ලෝකෙට සැනසීම ලැබෙන්නේ මේ මාර්ගයෙන් විතරයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ටිකෙන් ටික පින්නතුනි අපේ ගුණධම්ම වල පරිවර්තනයක් වෙන්නට ඕන. අපේ දැක්මේ පරිවර්තනයක් වෙන්නට ඕන. අපේ විශ්වාසයක වෙනස් වෙන්නට ඕන. අපේ විශ්වාසයක වෙනස් වෙන්නට ඕන. When we listen to Buddha's message, our vision gradually should change. And also our mission also gradually should change. When we listen to Buddha's message, in one side, we can understand what is the Buddhist point of view, Buddhist vision. On the other side, when we listen to Buddha's vision, Buddhist vision or point of view, we can understand the Buddhist mission, what we should do. Vision is our philosophy, our point of view, what we think about the world. That is the vision. Mission means what we do to achieve the vision. Both of them are very important. Vision is important. Mission is also important. Vision without mission. Vision without mission is useless. Mission without vision is blind. Medhikam avashyai. Both of them are very important. When we listen to Buddha's message through good association, we should understand what is the Buddhist point of view. On the other side, we should understand what we should practice to achieve the vision. Here, especially, Buddha emphasizes the importance of four things from the beginning to end on the path of liberation. First of all, Buddha says good association, good friendship, noble association. That is very important. The second one, listening to Dhamma, active listening. Third, yoniso manasikara, wise consideration, wise reflection. And third, fourth one, dhammanudhamma paripatti, practice according to what we heard, what we listening to. These four things are very important on the path of liberation from the beginning to end. Here it is very important to understand, when we are going to associate good friendship, we also should have some qualifications. What they are? We should have three good qualities in our life. They are generosity, virtue, and loving kindness. These three things are very important when we reach a good association. If we are not generous, if we don't practice loving kindness, if we don't have good discipline, actually we are unable to get the results from the noble association. That is why Buddha explained, in the first level, we have to practice three meritorious deeds as much as we can. Dana, Sila, and Bhavana. Practicing generosity, practicing virtue, and practicing loving kindness. As the result of these three things, we mean good association. As a visible result. And also, on the other side, when we practice these three things with pure mind, actually a lot of blessings, supreme blessings happen in our life. According to the Mangala Sutta, the discourse of blessing, Buddha says, what are the real blessings in our life? Dhanancha dhammacharyancha. Practicing generosity is the supreme blessing. Matapitupattana. And taking care of our parents is the supreme blessing. Dhamma savanam. Listening to Dhamma, kalena, at the perfect time is the supreme blessing. Kalena Dhamma sakaccha. Discussing Dhamma is a supreme blessing. Katanyoga. Gratitude is a supreme blessing. Arati viradipapa. Abstaining from evils is a supreme blessing. Majjapana panan sanyamu. Abstaining from intoxicating drinks and drugs is a supreme blessing. You know, other people may think that having some drink is a supreme blessing. But Buddhism doesn't believe it. Buddhism says abstaining from drinks is a supreme blessing. And Samananda Dasana, saying virtuous person is a supreme blessing. Living in a proper place is a supreme blessing. These are the real blessings in our life. When we do good activities with a pure mind, in our life, day-to-day life, these supreme blessings happen in our life. Buddha says very clearly, if a person can do some good deeds in the morning with a pure mind, that morning is a good morning. You know, in the world history, the Supreme Buddha has explained good morning. Sometimes you may think that a good morning starts in the west of Europe. It is not true. In the world history, first time Buddha explained good morning. It is not just saying good morning as words, but making a pure mind. That is a good morning. Not only that, Buddha says good afternoon too. If a person can do something with a pure mind, afternoon, that afternoon is a good afternoon. Sumanjana. Buddha has said in Anguttara Nikaya, If you can refer Anguttara Nikaya, you can find these words. And also Buddha says, if a person can do something with a pure mind in an evening, that evening is a good evening. We can make a good day, every day, if we do our activities with a pure mind. This is the path that Buddha has explained. පින්නතුනේ මෙන්න මේ විදිහට අපේ ජීවිතයේ මේ හොඳ දේවල් සිදු කරන්නට තියෙන ප්‍රධානතම පදනම තමයි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ආරම්භයේ පටන්ම හැම ස්තරයකටම ගැඹුරට යන්නේ මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. මුලින් සාමාන්‍යයෙන් ලෝකෝ සම්මස්කතා සම්මාදිට්ඨියෙන් පටන් ගන්න එක ලෞකික මට්ටමින් ඉඳලා පටන් ගන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ටිකෙන් ටික ලෝකෝත්තර මට්ටමටම යනවා, ගැඹුරටම යනවා. මුලදී ඉතාම සරලව මේක පටන් ගන්න ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන් දානේ කියන එක මිලමුදන්ම අවශ්‍ය නැහැ. ඔබේ ගෙදර වැඩිහිටියන් ඉන්නවනම්, අම්මා තාත්තා ඉන්නවනම්, ඔබේම දෑතින් කෑම බීම ටික වෙලා දෙනවනම් ඒක පරිත්‍යාගයක්, දානයක්. ඒ වගේම අඩුම වශයෙන් ඔබ කෑම කාලා භාජනය හොදනකොට, පිඟ අනුමෝදනකොට ඒ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රතිමෙන් ඔබට සින්කයකට දැම්මත් ඔබ ඒකත් දානයකට අයිති වෙනවා. මෙතනින් පටන් ගන්න එක පිනතුනේ ටිකෙන් ටික සාංගික දානය දක්වාම අපිට ගැඹුරට යන්නට පුළුවන්. තමන්ගෙම ගෙදර සාංගික දානයක් දෙන්න බැරි වුණත් විහාරස්ථානයක පින්කමක් කරනකොට, තමන්ගේ අහන මෙතරාදීගේ ගවල දානමෙත් පින්කමක් කරනකොට ඔබ ඒකට සුළු දෙයකින් හරි උදව් කරන්න සම්මාදම් වෙනවා. එහෙම බැරුණත් සාදු සාදු කියලා හරි පින් අනුමෝදන් වෙන්න එක. ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා තමන්ගේ ජීවිතේට. ඒ වගේම පින්තුනේ සීලයක් ඒ වගේමයි. සිල්වත් බවත් ඉතාම සරල දේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. සිල්වත් බවෙන් ආරම්භ වෙන්නේ. අපි සාමාන්‍ය ගමේ පොඩි කියන්නේ කටපරිස්සම් කරගෙන ඉන්නේ කියලා. මේක තමයි පින්තුනේ සීලේ පළවෙනි අදිතාලම. කටපරිස්සම් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ දෙයක් කියන කලින් බොහොම කල්පනාවෙන් හිතලා බලල එක කියන්නේ. මෙතනින් පටන් ගන්න එක පින්නතුනේ ටිකෙන් ටික තමන්ගේ කය වචනය සංවර කරගෙන පංචශීලය රැකලා අටසිල් දසසිල් ආදී මේ වගේ ගැඹුරට ගිහිල්ලා අවසානයේ ලෝකෝත්තර මට්ටමටම මේ සීලය වඩන්න බුදුදහමෙන් කියනවා. දිට්ඨිං චනුපදම සීලවා දක්ඛනේන සම්පන්නෝ කියලා කරණය. දෘෂ්ටිින්ට නොපෙමින පත්වන සීලයක් ගැන ධර්මය සඳහන් කරනවා. ඒක නිවන සඳහා හේතුව සීලයක්. අන්න ඒ සීලය ප්‍රඥාවත් එක්කට මිශ්‍ර වෙච්ච සීලයක් වෙන්නට ඕන. හරියට එකාන්තකින් අනින්නත හොදනෝ වගේ සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයක් කියන මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් පිරිසිදු වෙන්න ඕන කියලා. ඒ මට්ටමකට ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ වගේම භාවනාව කියන එකත් පිනතුනේ ඉතාම සරල කෙනේ ඉඳම මේ භාවනාව දියුණු වෙනවා. භාවනාවේ සරලම ස්ථානය මොකද්ද? සරලම ස්ථානය තමයි පිනතුනේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී වැඩීම. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනය. ටිකෙන් ටික පිනතුනේ මෛත්‍රී වඩන උරු කරගන්න. දවසට විනාඩි දෙකකින් පටන් ගන්න ඉස්සෙල්ලා. වාඩි වෙලම බැරුණත් කමන්නේ, ගෙදර ඇවිදින ගමන් එහාට මෙහාට සිහියෙන් පොඩ්ඩක් ඉඳගෙන විනාඩි දෙකක් හරි ගෙදර එහාට මෙහාට ඇවිදින ගමන් ඇස් දෙක ටිකක් පල්ලෙහාට නැඹුරු කරගෙන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුරු දිශාවේ සිටින, දකුණු දිශාවේ සිටින, නැගෙනහිර දිශාවේ, බටහිර දිශාවේ, උඩ දිශාවේ, යට දිශාවේ මේ සියලු දෙස වැසෙන සත්‍යයන් සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. තමන්ගේ හිතේ නිතරම අනිත් පැත්ත එක්ක ගැටෙන ගතිය දෙකෙන් දෙක අඩු වෙනවා. යන් describing that the main qualities that Buddha has explained, three meritorious deeds in the primary level, dana, sila and bhavana. Little by little we are going to the deeper level. At the beginning, we can offer something to even ants when we wash our dishes, after we have some meals. If we can keep that water with a pure mind, that is also a meritorious act in generosity. And also virtue, discipline in our speech and behavior. And finally, we practice 5 precepts: abstaining from killing lives, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. These are the qualities every society appreciates. If we can practice this path little by little, we go forward on the path of liberation or inner peace. And also in meditation, as a very simple meditation technique, we should always practice loving kindness meditation and thinking that may all beings be well, happy and peaceful. May all beings in the north direction, may all beings in the southern direction, may all beings in the east direction, west direction, upper direction, lower direction, be well, happy and peaceful. By practicing loving kindness, little by little we reduce anger. Anger is one of the main reasons that disturbs our peace of mind. එතකොට පින්නතුනි, අපේ හිතේ ඇතිවන මානසික අසහනය සහ අනිත් පැත්තෙන් දැඩි ලෝභය සහ රාගය කියන මේ හැම දෙයකටම තියෙන ප්‍රාථමික මට්ටමේ ප්‍රතිකාරයක් තමයි මෛත්‍රී වැඩීම කියලා කියන්නේ. එකාතකින් අමනාපකම් අඩු වෙන විතරක් නෙමෙයි. අනිත් පැත්තෙන් ලෝභ ගමන් අඩු වෙනකොට ඒකෙන් එක මෛත්‍රී වඩන කෙනාට. මෛත්‍රී වැඩීමෙන් තමන්ට එන ඉහළම ආකල්පය මොකද්ද? කරණීයමෙත් සූත්‍රයේ දැක්වෙනවා මාතා යතන යම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබබුදේසෝ මාන සම්භාවය පරිමාණ කියලා. අම්ම කෙනෙක් එයාමට එන එකම දරුවාට දක්වන සෙනෙහස විදියට ලෝකයන්ෙත් හැමදෙනා කෙරෙහිම බලන කියලා. මේ වගේ බලන ආකල්පයක් ඔබේ හිතේ ඇති වුණොත් බලන විටදී කොයිතරම් මානසික පරිවර්තනයක් වෙනවද මේ? ඔබ කතා කරන වචන කොයිතරම් අඩු වෙයිද කියන්නේ? අද ඔබ පුද්ගලයන් විවේචනය කිරීම සඳහා කරන කාලය කැප කිරීම වචන පියපැලෙන් කිරීම කොයිතරම් අඩු වෙයිද? විශාල මානසික පරිවර්තනයක් වෙනවා පින්නතුනි. අද අපි මුළු ලෝකෙම වැරදි කියලා ලෝකෙටම දොස් කියන බලාගෙන ඉන්න මානසිකත්වයක බොහෝ දෙනෙක් ඉන්නේ. එනිසාම තමයි අපේ මානසික සහනය අදාමට අහිමි වෙලා තියෙන්නේ. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ පින්නතුනේ ඒ තැනත්තා මෛත්‍රිය විතරක් වඩන කෙනෙක් නෙවෙයි. ඒ තැනත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා. ඒ තැනත්තාගේ ළඟ මුදිතාවුණයක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. මෛත්‍රිය වඩන කෙනාගේ අනිත්‍ය සමග හිතමිතුරු භාවය විතරක් නෙවෙයි. ඔව් අනිත් කෙනෙකුගේ දුකේදී පිහිට වෙනවා. අනිත් කෙනෙක් අමාරු වෙටෙන් යනකොට කොහොම හරි එතනත් ආ බේර ගන්නවා. අමාරු වැටුනට පස්සේ බේර ගන්නවා. ඇතැමිට අමාරු වැටෙනකන් ඉන්නේ ඊට කලින්ම බේර ගන්න උත්සාහ කරනවා. ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. පසුගිය කාලේ පිනතුන ඔබ දකින්නට ඇති රුසියාවේ ශිෂ්‍යන්ගේ පශ්චාත් පාලි හදාරන ශිෂ්‍යන්ගේ සමරුවකදී ඔවුන් අනාවරණය කරපු කාරණයක්. HIV වෛරසය ලෝකෙන් දුරන් කරන්නට ඔවුන්ට රිසර්ච් පේපර් ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන් දන්න විදිහට තමන්ගේ ආගම දහම අනුව නොයෙක් විදිහේ විසඳුම් ඉදිරිපත් කළා තියෙනවා. ශිෂ්‍යයන් දහස් ගානක සමුළුවක් මෙන්න මේ රිසර්ච් පේපර් අතරින් පිනතුණි. HIV වෛරසය ලෝකෙන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යෙක් රිසර්ච් පේපරයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ මොකන්ද? ඒ තමයි පංචශීල ප්‍රතිපදිය. කාමීසු මිච්ඡාචාර වේරමණී සීකාපදං සමාදියාමි. පින්නතුනි දහස් ගානක රිසර්ච් පේපර අතරින් මේ පේපරේ පළවෙනි ස්ථානය වෙලා තියෙනවා. බුදුදහමෙන් කියන්නේ ලෙඩක් හැදුනට පස්සේ සුවකරන එක නෙමෙයි. ලෙඩේ හැදෙන්න කලින්ම ඒකෙන් බේරෙන විදිය, නිවාරණය වෙන විදියයි බුදුදහම තුළින් අපට කියලා තියෙනවා. පින්වත්නි, අපට හැමදාම මේ හැමදාම පන්සිල් ගන්නවා. මේක වැඩි කියලා හිතනවා වෙලක් වැඩිනේ. උදේත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. දවසට කීවොතක් කියන මේක වැඩි කියලා සමරණය කරනවා. මම පසුගිය මාසෙකදී පින්වත්නි යුරෝපේ රටක හිටියා. එක්තරා විහාරස්ථානයක එංගලන්ත ජාතිකයන් බ්‍රිටිෂයන් අරුදු 25කට වඩා පිරිසක් සතියේ තුන්වරක් ගානේ පන්සලට ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරනවා, භාවනා කරනවා. මේ අයම ට්‍රාන්ස්ලේෂන්ස් බලලා ත්‍රිපිටකයේ වගේ ඒගොල්ලම හැන්ඩ්අවුට් හදලා ධර්ම සාකච්ඡා කරනවා. ඒ අය තමන්ගේ හැන්ඩ්අවුට් වල සඳහන් කළේ තියෙනවා උදේට බුද්ධ ධම්ම සංගයෙන් තෙරුවන් සරණ යන්න, පන්සල සමාදන් වෙන්න, දවල්ට තෙරුවන් සරණ යන්න, පන්සල සමාදන් වෙන්න, හවසට තෙරුවන් සරණ යන්න, පන්සල සමාදන් වෙන්න කියලා. මේ උපදින බව නැහැ පිළිතුරු. ඇයි පිළිතුරු මෙහෙම කියන්නේ? අපේ ජීවිතේට පිළිතුරු මේ තරම් ආලෝකයක් තවත් නැහැ. අපි හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නව නම්, ඒ ධර්මය ඇත්තටම අපි ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවා නම්, ඒකේ ප්‍රතිඵල අපට පේන්න ගන්නවා. අන්නේ ප්‍රතිඵල පේන ගැනීමත් එක්කම පින්නතුනේ අපට ධර්ම මාර්ගයේ දැටි වෙන්න ඕන ප්‍රධානම කාරණේ මොකද්ද? ප්‍රධානම කාරණේ තමයි ශ්‍රද්ධාව කියන කාරණේ. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ධර්ම පිළිපදිනකොට ඒ ධර්මෙන් ඉක්මනින්ම තමන්ට රිසල්ට් එක ලැබෙනවා කියන විශ්වාසණියක්. මෙච්චරයි ඔනේ පින්නතුනේ වෙන මොනවක්වත් තෝරන්නේ. මේ ධහම තුල ඉදිරියට යන මෙච්චර යෝනි. ඔබ බලන්න ඉගෙන ගන්න කෙනෙක් නම් ඇතැමෙන අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් එක දිගටම පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාල ගිහිල්ලා තියෙනවා. ඇතැමිට එක මාසයක් ඔබට ඒ ගමන යන්න බැරි වුණා නම්, පාසල් විශ්වවිද්‍යාල යන්න බැරි වුණා නම් ඔබට ඇතැමිට අද තියෙන උපාධි සාතිගෙන. ඇයි ඔබ අවුරුදු 15ක් 18ක් එක දිගටම ගියේ? ඒ සහතිකෙන් තමයි ප්‍රයෝජනයක් ලැබෙනවා ගැන විශ්වාසයෙන්. ඔබ රැකියාවක් කරනගෙන නම් බලන්න. ඔබ හැමදාම උදෑසන අවදි වෙලා කොච්චර ලෙඩ දුක් තිබුණත්, කොයිතරම් හේතල වුණත්, ප්‍රශ්නේ වුණත් ඔබ වැඩට යනවා. ඇයි වැඩට යන්නේ? වැඩට යන්නේ? වැඩට යන්නේ මාසයන්තිමට පණිය හම් වෙන බව දන්න හින්දා. පඩිය හම්බෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම්, ওই තියෙන උනන්දුව, ওই තියෙන කඩිනමකම ඔබගේ තියෙනවද? ඔබේ ওই ක්‍රියාකාරීත්වය නැහැ නේද? ඔබ යන්නේ මාසෙ අන්තිමට පඩිය ලැබෙනවා කියන විශ්වාසයෙන්. ඔබ කන්ට රැකියාවේ මාසෙ අන්තිමට පඩිය ලැබෙන්නේ. ඔබ ඉගෙනගත්තු දෙයින් අවුරුදු 15කින් 20කින් පස්සේ උපාධි සාක්ෂියක් ලැබෙයි. නමුත් මේ සියල්ලටම වඩා ලෝකයේ යමක් කරලා ඉක්මනට පරිසාරයට බලන්න කැමති නම් බුදුහාමුදුර ආරාධනා කරනවා මේ දහම් තුළට එන්න කියලා. ඒක තමයි ධර්මයේ සම්දිත්තික වාකාලිකෝ කියන ගුණේ අර්ථය. ඔබ දවසට විනාඩි 10ක් මෛත්‍රී භාවනා වඩන්න, ඔබේ මානසික පරිවර්තන වෙන විදිය බලන්න. ඔබ විනාඩි 5ක් ආනාපානසති භාවනාව තුළ වර්තමානයේ හිත තියාගෙන හුස්ම ඇතුළේ වෙන පිට වෙන ආකාරය හොඳට බලන්න. ඔබට විනාඩි 5ක් දෙක කරගෙන පුළුවන් නම් ඔබේ ජීවිතය සතුට පුදුම විදිහට වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තාම සරල දේවල්, තාම ලාමක හේන දේවල් පස්සේ ගිහිල්ලා කීර්තිය, ප්‍රශංසාව, අනිත්‍යයේ ඇගීම බලාපොරොත්තු වීම කටයුතු කරන ලෝකයේ ඔබ එහෙම නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්තුනි, මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපට කල්යාණ මිත්‍රයන් අවශ්‍යයි, ධර්මය අහන්න අවශ්‍යයි. ඒ වගේම ඒ අහන ධර්ම නෝනින් මෙනෙහි කිරීම අවශ්‍යයි. ඒ අහපු ධර්මට අනුව සීල සමාධි ප්‍රඥා වැඩීම අවශ්‍යයි. එතකොට මෙන්න මේ ගමන් මාර්ගයේ අපි මුලින්ම සඳහන් කළා බුද්ධිස් පොයින්ට් ඔෆ් වියු කියන එක. ඒකේ පළවෙනි අවබෝධය තමයි අපට ලැබෙන කර්මය පිළිබඳව තියෙන විශ්වාසය. When we discuss the Buddhist mission, the point of view in Buddhism, it can be divided into two. One of them is that the understanding of the karmic law. Whatever we do with intention, physically, verbally or mentally, we will have the same results according to our present mental condition. That is the first understanding. That is the first point of view in Buddhism. If we have this understanding, we always try to overcome negative thoughts, sabba papa sankarana, not to do evil. And not only that, but kusala sukha sampada, practicing good deeds with a pure mind. This is the first point of view, understanding the karmic law and practicing three meritorious deeds. That is the Buddhist mission in the first level. මෙන්න මේ කරුණ දෙකෙන් අපි ඉදිරියට යනකොට පේනතනේ මේ අපි කියන කරුණ හැම එකක්ම සරල දේවල් වලින් පටන් ගන්නෙ මෙය. හැබැයි දිගටම සරල නෑ. හොඳ අවධානයෙන් තමන් දිගටම මේකත් එක්ක ඉන්නට ඕන. ධර්මය අහනවා කියන්නේ පේනතනේ සම්පූර්ණම භාවනාවක් ඒක. තමන් අනුපූර්ව ක්‍රමයකට මන අහනවා නම් දේශකයන් වහන්සේ අනුපූර්ව ක්‍රමයකට දේශනා කරනවා නම් ධර්මයේ ඇසීමම තමන්ගේ හිත පිරිසුදු කරන ක්‍රමයන් ප්‍රඥා වැඩෙන ක්‍රමයන්. හැබැයි තමන් අඛණ්ඩවම ඒ දහම් කරුණු ගලපන ආකාරය ගැන විමසිල්ලෙන් නුවණින් සිහියෙන් ඉන්නට ඕන. පින්නතුනි මෙන්න මේ මට්ටමේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දන් දීම පින්කම. දන් දීම කුසලයක්. දන් දීම සතරේදී සැප විපාක ගැන දීමට හේතු වන ආකාරය. ඒ වගේම දානයට වඩා අනිසංසදායි සිල්වත් වීම. ඒකෙන් කියන්නේ දන් දෙන්නේ භාගින කරනා නෙමෙයි කියන්නේ. දානේ ප්‍රැක්ටිස් කරන ගමන්ම තම පියවරක් ඉදිරියට යන ඕන විශේෂයෙන් නිත්‍ය සීලෙ විදිහට පංච සීල රැකෙන්න ඕන. අනේ පංච සීල රැකීමත් එක්ක තමන්ගේ ජීවිතයේ පුදුම විදිය පරිවර්තනයක් වෙනවා. විශේෂයෙන් තමගේ සමාජගත ජීවිතය සාර්ථක කරනවා. අපි සමාජයේදී බොහෝ විට අනිත්‍යගේ අප්‍රසාදයට ලක් වෙන්නේ මෙන්න මේ පංච සීලය කඩවීමත් එක්ක. එනිසා අපට අපි තනියම ඉපදුණාට අපි තනියම මිය ගියාට අපි ජීවත් වෙන තව සමාජයක් එක්ක. අනේ සමාජයේදී තමට ගෞරවාන්විත ජීවත් වෙන අවශ්‍යයි. අනේ ගෞරවය සඳහා පිනතුනි විශේෂ අවශ්‍යතාවයක් තමයි මොකද්ද? සිල්වත් බව කියන එක. සරලම දෙයක් බලන්න. යම් කෙනෙක් කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ කියලා කියනවා නම් අවන් කොහොමද හිමි? ඒක නැගෙන අපට කොච්චර ගෞරවයකට ගන්නවද? කිසියම් කෙනෙක් දිවිහිමියම කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවා නම් ඒ එක ශික්ෂාපදයක් රැක්කත් එයා ගැන සමාජයේ කොච්චර ගෞරවයක් හිමි වෙනවද? තනිකම් දැක්කොත් ඒක නා බොරුවක් කියන්නේ නැහැ කියලා අපි දන්නවා නම් හරියට වරදක් සිද්ධ වුණත් ඇත්තට මේක පිළිගන්නවා නම් උනායි කියලා. එයා වෙන ලොකු ගෞරවයක් ඇති වෙන සමාජයක්. ඒ තරම් මේ කෙනෙක් හොරගම් කරන්නේ නැහැ කියලා. අපි දන්නවා නම් 100%ක්. මේ තුන බලන්න පිළිගන්න. කෙනෙක් කාමයෙන් වරදක් හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. හොරගම් කරන්නේ නැහැ. මෙන්න මේ තුන කෙනෙක් දිවිහිමියෙන් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් කෙනෙක් ගැන වැසුරු කරන කෙනෙක් ගැන ඒක නැගෙන ඔබට කොයි වගේ ගෞරවයක් හටගන්නේ? ඒක නා බදාගනිය ඔබනේ. ඒ කෙනාගේ ගෙදර ඔබ ඕනම බඩමුට්ටු ටිකක්, රන් ආභරණ ටිකක්, මුදල් ටිකක්, දරුව ටික නොවන දුව මහත්තයෝ ඕන ළඟ තියෙන බයක් නෑ. මේ වගේ කිහිපයක් දැක්කොත් මේ වගේ අනිසස්සයක් නම් පිනතුනි මේ පහම රැක්කොත් කොහොමද හිටින්නේ? මේ පංච සීල රැකීම ගැන කියන්නේ ලෝකෙට පින්නතුනේ බය වෛරය දෙක ලෝකෙට නොදෙන කෙනෙක් කියලා. යම් කෙනෙක් මෙන්න මේ පහ රකින්නවා නම් එයා ලෝකෙට අභය දානය දෙන කෙනෙක්. If someone can practice five precepts, actually he offers the fearlessness to the world. මෙන්න මේ කරුණු ටික පින්නතුනි සදාචාරවත් ජීවිතයක පදනම. මේ මහ කෙනෙක් රකින්නවා කියලා මුළු ලෝකෙම අය මේ මහ ගැන අපට විශ්වාසයක් තියෙනවා නම් පින්නතුනි රටවල රජවරු ජනාධිපතිවරු අගමැතිවරු පාර්ලිමේන්තුව තියෙන තැන්වල බැරියර දාගෙන ඉන්න ඕනේ නැහැ නේද? කිසිම බයක් නැහැ පින්වතුනි අපට. කොච්චර ලෝකෙට සාධියක් වේද? මේ පහම ලෝකේ නැගෙන මිනිස් සමාජයක් බිහිවෙනවා තියෙන්නේ. ඉතින් බුදුදහම මෙතනින් නවතින්නේ නැහැ පින්වතුනි. තවත් ටිකක් ඉදිරියට යනවා. නිතර මෛත්‍රී සාගතව අනිත් කෙනා ගැන ඉන්නවා. ඒ මෛත්‍රිය නිසාම අනිත් පැත්තට කරුණාවන්තයි. අනිත් කෙනෙක්ගේ දුකේදී පිට වෙන බලනවා. ලෙඩ දුකක් හැදුනහම, කැම ටිකක් නැති වුණහම, අසරණ වුණහම, මානසික දුකක් ඇති වුණහම, ඒක නට පිට වෙන බලාපොරොත්තු වෙන ඉන්නවා. පින්නතුනි කරුණාවේ ඉහළම ලක්ෂණය මොකද්ද? අපි කෙනෙකුට කරුණාවන්ත නම් අපි එයාට අපි උදව් කරන ඉහළම ක්‍රමය මොකද්ද? කොයි ආකාරයෙන්ද අපි යට සැලකන්නේ? පින්නතුනි අපි කරුණාවන්ත නම් යම්සි කෙනෙකුට කෑමක් දෙන්න පුළුවන් ආහාර පානයක්. ඒක දවස් හැදගෙන ප්‍රයෝජනවත් වෙන්නේ. යම්සි කෙනෙකුට ඇඳුමක් දෙන්න පුළුවන්. ඒක අවුරුද්ද හැදගෙන ප්‍රයෝජනවත් වෙන්නේ. යම්සි කෙනෙකුට රැකියාවක් අරන් දෙන්න පුළුවන්. ඒක විස්තරම් වෙනකම් විතරයි. යම්සි කෙනෙකුට ගියක් හදලා දෙන්න පුළුවන්. ඒක ඒ තැනකට ජීවත් වෙනකම් විතරයි. නමුත් වෙනතුරු මේ සියල්ලම වඩා අපි කරුණාවන්ත නම් අපි සලකන ස්ථානයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි වෙනතුනි කෙනෙක් දුගති ගාමි වෙන කලින් එයාට ඒ දුගතියෙන් මිදෙන්න උදව් කිරීම. මේක තමයි කෙනෙකුට කරන ලොකුම උපකාරය. ධර්මය දන්න කෙනෙක් නම් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට පොඩියෙන් හරි උදව්වක් යම්කිසි කෙනෙක් කළා කියලා නම් ඒ ස්වාමීනාන්සේ නිතරම උත්සාහ කරන ඉඳ නැත්නම් මරණයටපත් වෙන කලින් යන සුගතිගාමි වෙන්න පුළුවන් ඉදිරි මාර්ගය කියලා දෙන්නේ. ඒ වගේම කෙනෙක්ගේ මරණ ගැදරකට ගිහිපු වෙලාවේ බොහෝ දින ඒ කෙනා ඉන්න කාලේ කරපු දේවල් කතා කරනවා, ගුණ වර්ණනා කරනවා. එහෙම ඉන්න ගමන් හාමුදුරුවෝ එක්කට එකතුනොත් මොකද කතා කරන්නේ? ඒ මියගිය කෙනා ගැන. අනේ මේ මිනිස්සු දැන් කොහේ ඉපදිලාද කියලා බලන්න. ඇතැමිට බොහෝ දිනක් ලෝකේ ගුණ වර්ණනා කරන්න පුළුවන්. මේ මැරිච්ච මිනිස්සු මේ වෙලාවේ දුකදී ඉන්නේ. පින්නතුනි මෙන්න මෙතනින් තමයි ලෝකෙට පිටිහෙට වෙන්නේ අපි. ලෝකේ පහළන බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ සුගත මාර්ගය විතරක් නෙවෙයි, සරණ මාර්ගය විතරක් නෙවෙයි, මෝක්ෂ මාර්ගයක් කියා දෙන උත්තරමයන් වහන්සේ කෙනෙක්. එනිසා පින්නතුනි ලෝකයේ මිනිස්සු විශේෂයෙන්ම මනුස්ස ලෝකේ ඉන්නේ මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් දුකට යන්නේ. කෙනෙකුට කියන පුළුවන් එහෙනම් එන්නේ නම මනුස්ස ලෝකේ ජනගහණය වැඩි වෙන කොහොමද කියලා. පින්නතුනි ඒකට හේතුව ඉහළ තැන්වල ඉන්න ඉහළ දිවි ලෝකවල බ්‍රහ්ම ලෝකේ ඉන්න ටිකෙන් ටික මේ පල්ලෙහාට යන කාලයක් නේ. මෙතෙන්ට එන ඊළඟට අනිත් පල්ලෙහාට යනවා. මේ කෝටි 700ක් කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක කුහුමි ගොලක එකම මාළු ටිකක් එකම වර්ගයක මාළුවන් බැලුවා කොච්චරනම් සතුව ඉන්නවද. ඉතින් මෙන්න මේ සත්‍යයක් මත පින්නතුනේ ලෝකෙට පිටවන්නේ සුගතිගාමී මාර්ගය කියලා. අන්නේ සුගතිගාමී මාර්ගයේ ප්‍රධානතම කඩයිමක් තමයි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන්ගේ ආතර බුදුහාඳුරෝ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. මෛත්‍රී භාවනාව ලෞකික සම්මාදිට්ඨියේදී ලෞකික කම්මස්සකට සම්මාදිට්ඨිය ඉඳන් කරන පින්කම් අතරින් ඉහළම පින්කම් විදියට the highest meritorious act in the foundation of karmic law, the highest meritorious deed that we can practice according to Buddhism is that practicing loving kindness. If you can think always, may all beings be well, happy and peaceful. This is the loving kindness. If you can practice this meditation again and again, it means we can increase our spirituality to the maximum level in the mundane level. Pinnathune menne me api hondata manaka thiya karana karanaya dana sila bhavana kiyana pinkan athurin ithama kuda parithyagena nam patan aragena ekken tika panch sila rakala ඒ වගේම විශේෂයෙන් දිනපතාම තත්පරෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය හරේ මෛත්‍රී භාවනාව සඳහා කරන කාලය කැප කිරීම වැඩි කරන්නට ඕන. මේක තමයි තමන් ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන තියෙන හොඳම ක්‍රමය. සම්මුති සත්‍ය තුළ කම්මසකතා සම්මාදිට්ඨිය තුළ ඉඳලා කරන කුසල් තුළදී. එහෙනම් අපි ටික වේලාවක් දැන් විනාඩි කිහිපයක් මෛත්‍රී භාවනා පුරුදු කරමු. Now we are going to practice loving kindness meditation for a few minutes, and that is the highest meritorious act in the mundane level according to what the Buddha taught. Blessing all of them, all of people in the world. Now we are going to practice loving kindness meditation, thinking may all beings be well, happy and peaceful. Please get ready for loving kindness meditation. And relax your body, please. Keep straight your body. And relax your body. Now I am sitting in a very present, calm environment. Everything is prepared for my inner peace. I pay my gratitude to the people, those who have arranged these facilities for my inner peace. Now, I am aware of my body posture from legs to head, how I am sitting here. My legs, knees, shoulders, belly, hands, neck, and head. Now I feel only breathing in and out in my body. I keep my attention around the nose or upper lip. Keeping my attention around the nose at the present moment, mindfully, I am going to practice loving kindness for everyone, those who are in this universe. May all beings at this temple be well, happy and peaceful. May all beings in this city be well, happy and peaceful. May all beings in this county be well, happy and peaceful. May all beings in this state be well, happy, healthy and peaceful.

I bless everyone in this world. I bless their success, their happiness, their inner peace. May all beings be well, happy, healthy and peaceful. May all beings attain the final bliss of liberation, Nibbana. Dukkham pantā ca nindukkhām, bhayam pantā ca nibbayām, sokkham pantā ca nissokkhām, huntu sabbe pipāṇino. Dukin pelena sat dukin medentva bien pelena sat bieneti ventva solin tevena sat somnas ventva නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. පින්තුනි, අපට මේ ධර්මය අහන්න ලැබෙන්නේ අපි මේ අනුභව විතරක් නෙවෙයි, සතර බොහෝ කලක් කරපු මහා පිනකානිසංශයක් විදියට. මේ ආනිසංශය පින්නතුනි ඉක්මටම ගෙවිල යනවා මේක. දැන් මේ වගේ පරිසරයක මේ වගේ විවේකයෙන් මේ පහසුකම් ටික විඳගෙන ඔබට මේ ලැබෙන අවස්ථාව පින්නතුනි හිතන්නවත් බැරි තරම් දුර්ලභ අවස්ථාවක්. හෙට දවස වෙනකොට ඔබ කොයිතරම් දුර්වල වෙද කියන්න බෑ. හෙට දවසට උනම ඔබට වාඩි වෙන්න පුළුවන් මානසික තත්ත්වයක්, කායික සෞඛ්‍යයක් තියෙන කෙනෙක් අපිට කියන්න බෑ. එනිසා මේ ලැබෙන අවස්ථාව අද දවස තමයි තමන්ගේ ජීවිතයේ ලැබිච්ච ජීවත් වෙන්න තියෙන දවස් වලින් හොඳම දවස කියලා හිතන හැමදාම. මට ජීවිතයේ ජීවත් වෙන්නට තියෙන දවස් වලින් අද දවස තමයි හොඳම දවස කියලා හැමදාම හිතන්නේ. ඇයි ගත වෙන දිනයක් පාසම ඔබ වයසට යනවා, නිරෝගීකම අඩු වෙනවා, ඔබට හිත එකඟ කරගන්න තියෙන හැකියාව අඩු වෙනවා ටිකෙන් ටික. එනිසා පෙරතුනි මේ ලැබෙච්ච අවස්ථාව ඉක්මවා ගන්නට එපා. හරියට තමන් ධර්මයන් වචින් තමන්ට පුදුම විදියේ උනන්දුවක් උද්‍යෝගයක් ඇති වෙනවා මේ ධර්මයෙන් ඉක්මනටම ප්‍රයෝජන ගන්න ඕන කියලා පෙරතුනි. මේක ලෝකේ හැම දිනාටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මනුස්ස ලෝකේ ඉපදුණත් උපතින් බෞද්ධයන් වුණත් බොහෝ දිනකට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇතැමිට ආර්ථිකයෙන් ශක්තිමත් වුණත් සමහරක් අතට මේකට මනස යෙදෙන්නේ නැහැ. මේක හේතු රාශියක එකතුවකින් ලැබෙන ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඔබ හරියට එක දවසක් ඔබේ මනස ධර්මයේ ඊටාම ගැඹුරම කාරණාවෙත් ඔබ අවධානය යොමු කරොත් ඔබට එක දවසකදී පුළුවන් කල්පයකට සුගතිගාමි වෙන කුසල කරගන්න. එක දවසක් ඔබ හරියට මනස මෙහෙවුවොත් සැබෑ දහමක් අනුව ඒ එක දවසක කුසල ටිකෙන් ඔබට පුළුවන් කල්පයක් සුගතිගාමි වෙන්න. ඒ විතරක් නෙමෙයි වෙනතුනි. එක දවසකදී කරන අකුසල කර්ම නිසා කල්පයක් දුවතිට යනකොට එනතයි දෙපැත්තට මේ අවකාශ ඉදිරියේ තියාගෙන තමයි අපි මේ ලෝකේ ඉන්න පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම අහන්න ලැබෙන ලැබෙන පින්නතුනේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ගැන පොදුම විදිහේ ගෞරවයක් ඇති වෙනවා. තමන්ට දවසට වැඩිපුරම මතක් වෙන්නේ මේ තෙරුවන බවට පත් වෙනවා. දැන් ඇතමිට ඔබට දරුවා ගැන මතක් වෙයි, නැත්නම් ඔබේ ශාරීරියේ සෞඛ්‍ය තත්ත්වය ගැන මතක් වෙයි, නැත්නම් ඇතමිට අනුසය රටගෙන දේශපාලනය කරන දේවල් ගැන මතක් වෙයි. ඒ වගේ දේවල් අපිට හොයා ගන්න මතක් වෙන්නේ නෑ. නමුත් වෙනතුනේ අතරින් තමන්ට මනසට සතුට ලැබෙන ඉහළම දේ තමන් වැඩිපුර දවසට කරනවා. නිතරම තෙරුවන තමන්ගේ හදවතේ තමන් ජීවත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තමන්ගේ හදවතේ රැව පිළිරැව දෙනවා. ධර්මයේ තියෙන සාහාකාදී ගුණ තමන්ට දවසට වැඩිපුර වාර ගන්න මතක් වෙනවා. සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා, විසාකාව, බන්දුල මල්ලිකාව, චිත්තගෘහපතියා, හත්තාලවක මේ වගේ ගිය ගුවසු ගුවසියන් ඔබේ යාළු වෙලියන් බවට පත් වෙනවා. ඔබත් සමග එක නිවසේ වාසය කරන බවට පත් වෙන මේ පින්නතේ වෙන මානසිකත්වය තමයි ගොඩනගෙන. ඒ ගොඩනැගීමත් එක්කම මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට බලන බලන පැත්තෙන් තමන්ට ආශිර්වාද කරමින් ඉන්නවා වගේ තමන්ට දැනෙනවා. තමන්ට කොහේ ගියත් තමන්ට පාළුවක්, බයක්, හුදකලා බවක්, දුකක් ඇති වෙන්නේ නැහැ. තමන් තනි වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා තමන්ට හිතෙනවා. නිතරම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනට තමන්ගේ ගෞරවය බුද කරනවා. පාරක තොටක මලක් දැක්කත් ඒ මල් දැක්කම ඔබට හිතෙනවා නේ මේ මල් ටික බුදුරජාන් වහන්සේට පූජා වේවා කියලා ගහේ තිබෙද්දිම පූජා කරනවා. පාර යනකොට ලස්සන ලයිට්ස් එහෙම දාලා තියෙන දැක්කොත් මේ පාරවල් දිගට හෝටල් වල වගේ ගොඩනැගිලි වල අනේ මේ පහන් ටික ඔක්කොම තෙරුවන්ට පූජා වේවා කියලා පූජා කරනවා. ඒ වගේම ඔබේ නිවසේ හදන හැම කෑම වේලක් පාසාම, ගිලම්පසක් පාසාම, පැන්විදුරක් පාසාම ඔබ තෙරුවන කෙරෙහි කැප කරනවා. ඒ හැම දෙයකින්ම ඔබට පින්නතුනේ කුසල කරගන්න තියෙන අවස්ථාව. බුදු දම සංඝ කියන මේ තෙරුවන සිහිපත් කිරීම ධර්මයේ සඳහන් කරන්නේ කුසල රාශි කියලා. කුසල ගොඩවල් කියලා, පින් ගොඩවල් කියලා කියන්නේ. බුදුහාඳුරගේ බුදුගුණ සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව. When we contemplate the qualities of the Buddha, actually that is one of the meditation techniques, that Buddhanusati Bhavana. When we contemplate on the qualities of the Dhamma, the Buddha's teachings, that's also one of the meditation techniques in Buddhism, Dhammanusati. When we think the qualities of the Sangha, that is also one of the meditation techniques, that Sanghanusati. When we practice Dhamma, when we practice wholesome deeds in our life, gradually our confidence in the triple gem increases. Then we always remember the qualities of the triple gem. That's the supreme blessing in our life. Pinnatuni, apata jeevithe tikin tika ape satuta senasima jeevit karawana margaya වැඩි කරන මාර්ගය බුදුදහම තුළ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. අපි මෙතෙක් සාකච්ඡා කළේ පින්නතුනේ බුදුදහමේ දැක්වෙන සුගතිගාමි වෙන මාර්ගය. Now here we discuss the path of heaven, the heavenly path, Sangha Magga, that Buddha has explained. With the understanding of the karmic law, if we can practice three meritorious deeds as much as we can, especially loving kindness meditation, this is the path for a blissful life hereafter. This is the first advice in Buddhism. Not only that Buddha has explained, there are other paths Buddha has explained. What is that? Deliverance path or Mokkha Magga. Why do we need a liberation path or deliverance path? Even though we practice a lot of meritorious deeds, there are many challenges, big challenges that we have that we are unable to overcome. That is why we need the sublime truth. That is why we need a spiritual teacher. Buddha says, there are three main challenges in our life. What we need a spiritual teacher and his sublime truth. What are the real challenges in our life that we are unable to overcome in the mundane level, even though we practice three meritorious deeds? Buddha says, there are three unavoidable challenges in our life. They are decay or aging, death and rebirth. Jara, marana, jati. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. ලෝකයට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන පරම පිවිතුරු සද්ධර්ම ලෝකයට අවශ්‍ය නැහැ කියලා කාරණා. ඒ ධර්ම ලෝකයට අවශ්‍ය වන්නේ මෙන්න මේ අභියෝග තුන අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන හින්ද. මොනද අභියෝග? මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණා තුන. ජරා, මරණ, ව්‍යාධි. එතකොට අපි මේ බුදුදහමේ කියන දෙවෙනි පියවර අපි අනුගමනය කරාම අපි කොහොමද මේ ජරා, මරණ, ජාති කියන මේ තුන ඉක්මවන්නේ? ඇයි අපි මේ මාවත අපි අනුගමනය කරනකොට අපි නැද්ද වයසට යන්නේ? අපි නැද්ද මේ යන්නේ? පින්නතුනේ ධර්මයේ අනුගමනය කළත් නොකළත් වයසට යන්නේ යනවා. මහලු වෙන එක වෙනවා. මරණයටපත් වෙනවා. ඒ තුන වළක්වන්න බෑ. එහෙනම් මොකද මෙතනදි වෙන්නේ? අද අපි අද ඉන්න මානසිකත්වයේදී අපි ළඩ වෙනකොට මම ළඩ වුණා කියලා ඒ ළඩේ මගේ කරගෙන ඉන්නේ. අද තමයි මහලු වෙන උනානේ මම මහලු වෙනවා, මගේ කොණ්ඩේ දෙනවා, මගේ හැම රැලි වැටෙනවා කියලා ඒ දුක් ටික තමයි අද බාර ගන්න තියෙන්නේ. මරණයටපත් වෙන ආසන වෙනකොට අනේ මගේ දේපල ටික මට අහිමි වෙනවෝ කියලා කෑගහන. ඔබ ඇටැංගට හිතංගට මම හිත හදාගෙන ඉන්නේ කියලා. නමුත් වෙනුනේ අවස්ථාව වෙන විට ඔබ හිතන වගේ ලේසි නෑ. ඔබ අවුරුදු 50කට ගොඩනගා ගත්ත මේ දේපල ටික ඔබට අත්හැරලා දාලා යන එක ඔබ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. දේපල ටික ඕනේ. අඩු ගන්න ඔබේ හොඳ වාහනේ, අලුතෙන් අද්දු වාහනේ, දැනට තියෙන වාහනේ පොඩි හරි ගිරක් ගැහුවත් පාව හරි ඇනේකින් කීරුවොත් ඔබ බලන්න ඔබ හිත හදාගෙන ඉන්න මනස හදාගෙන තියෙන කියලා. කාගෙන් හරි යතෙන් ඔබේ වාහනේ හැප්පුණොත් ඉන්ෂුරන්ස් එකෙන් නොගෙන ඔබේ අතින් වියදම් කරලා ඔබට ඒක හදාගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනද කියලා බලන්න. ඒ වගේ සරල දෙයක් තුලවත් අපට එහෙම හිත හදාගන්න එක පිනතුනේ ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේ දෙයක් කරන්න අමාරු නම් තමන් අවුරුදු 50කට ගොඩනගාගත්තු දේපල ටික ඉදම විතරක් නෙවෙයි තමන්ගේ ඥාතීන්, තමන්ගේ මේ ශරීරය ඒ ඔක්කොම ටික අත්හරින මොහොත පිනතුනේ හිතන්නේ බයක සරලවත් හරින්න පුළුවන් දෙයක් කියලා. මරණයටපත් වෙන අයගෙන් වැඩි දෙනෙක් මනස ලෝකේ ඉඳලා මිය ගිහිල්ලා ඉපදෙන කොහෙද? මරණයෙන් පස්සේ ඉපදෙන කොහෙද? මරණයෙන් පස්සේ ඉපදෙන පිනතුනේ ප්‍රේත ලෝකේ. ඇයි ප්‍රේත ලෝකේ උපදින්නේ? එයා ස්වර්ගම් කළාද? එයා ප්‍රාණඝාතය කළාද? එයා කාමවල බැහැසිරලාද? මත්පැන් බීලාද? ඒ වගේම අපාගත වෙන ඇත්ත ඉන්නවා. නමුත් පිනතුනේ වැඩි පිරිසක් මිය ගිහිල්ලා අපාගත වෙන්නේ ඇයි? තමන්ගේම දේපල වල තියෙන ආසාව නිසා. දැඩි ලෝභය නිසා. ඒ දේපල තියෙන ආසන්නයම නැවත ප්‍රේතයන් භූතයන් වෙලා ඉපදෙන යෝනි බැල්ම හිනාගෙන. මේක තමයි යථාර්ථයේ පිනතුනේ. මෙන්න මේක අමතක කරන්න එපා. ඒ නිසා හැකි හැම අවස්ථාවකදීම අත්හැරීම කෙනෙකු පුරුදු කරන්න එක කලින්ම හිතලා තියන්න. ඒකයි බුදුහාම දේශනා කළේ සබ්බේ පීහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අභින්නං පච්චේති ධම්මං කියලා. මම සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට කවදා හරි දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා කියන එක මෙනෙහි කරන්න. නිතරම මෙනෙහි කරන්න කියලා කිව්වේ. නිතරම බැරි නම් දවසට එක වතාවක් හරි හිතන්න. තමන්ගේ අයිතිව තියෙන දේවල් වලින් තමන්ගේ ශරීරය ඇතුළු මේ හැම දෙයකින්ම තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව මෙනෙහි කරන්න. අන්න එතකොට තමයි තමන් ආධ්‍යාත්මික දියුණුව වෙන්න ලොකු උනන්දුවක් ඇති කරගන්න. පින්නසිනේ බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ ජරා මරණ ජාති කියන මෙන්න මේ දුක් ටිකෙන් අපිට නිදහස් වෙලා තවදුරටත් අපිට ඥාති මිත්‍රාදීන් සමග ජීවත් වෙන්නත් පුළුවන්. වෙනත් ආගම්වල විමුක්තිය හෝ ස්වර්ගය කියන්නේ මරණයෙන් පස්සේ. මරණයට පත් වෙන මොනේ සුවය ලබන්නේ? දිව්‍ය ලෝකේ යන්න හරි බ්‍රහ්ම ලෝකේ හරි යන්න හරි විමුක්තියට පත් වෙන හරි මැරෙන මොන. ජීවත් වෙන කල් ලැබෙන්නේ. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ නැතනේ. මේ ස්වර්ග මාර්ගයත් මොක්ෂ මාර්ගයත් දෙකම තේරුම් ගත්තොත් ඒ දෙකම අපි අනුගමනය කරවතින් අපිට තියෙන වාසිය තමයි කායිකව අපි භෞතික වශයෙන් මනස රෝගී හිටියත් මනසින් අපට බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන්, දෙවියෙක් වගේ ඉන්න පුළුවන්, මනසින් මාර්ගඵල ලාභී උතුමෙක් වගේ අපට ඉන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය බුදුදහමේ. එනිසා තමයි රහත් භාවයට පත් වුණා පස්සේ කෙනෙක් කවදොරටත් ලෝකෙට සේවය කරමින් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර රහතන් වහන්සේලා සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් විදිහට ආසවක් ඥාණයෙන් රහත් භාවයට පත් වෙච්ච සමහර රහතන් වහන්සේලා ලෝකෙට සේවය කරන්නට පස්සේ නැවත ධ්‍යාන විඥා දිනු කරලා ඉදිරිවිදාදී ඥානය ලබාගෙන තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා රහත් වුණා පස්සේ ගාථා සෝත්‍ර ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙනවා. මේ දුහාඳුර රහත් වෙලා රහත් වුණාට පස්සේ මුළු ත්‍රිපිටකේම කටපාඩම් කළා. එහෙම කරන්නත්තුනුත් ඉන්නවා. ඒ කරන්නේ තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කරගන්න නෙවෙයි. මේ ලෝකයට පිහිට වෙන්න. ලෝකෙට ධර්මයෙන් උදව් කරන්න. පින්නතුනි මෙන්න මෙවැනි තත්ත්වයක් මත බුදුදහමෙන් කරන්නේ වයස කියන එක නවත්තන එක නෙවෙයි. ලෙඩ වෙන එක නවත්තන එක නෙවෙයි. මරණය පත් වෙන එක නවත්තන නෙවෙයි. අන්නේ අනතුරට කෙනකොට ඒක තමන්ගේ කර නොගන්න විදියට මනස දිනු කරගන්න එකයි බුදුදහමේ කරන්නේ. අන්නේ මාවතේදී පින්නතුනේ මෙතන පටන් අපි විස්තර කරන්නේ මෙන්න මේ බුදුහාඳුර දේශනා කරපු මොක්ෂ මාර්ගය. මෙතනින් සඳහන් කරන කරුණ පින්නතුනේ අපි මෙතෙක් සඳහන් කරන කරුණුවට වඩා වෙනස්. මෙතෙක් අප සඳහන් කරපු කාරණාවල කියන්නේ අනුසෝතගාමී කියලා. ලෝකේ යන විදියටම විස්තර කරන නම්. නැත්තම් සංසාරික සර්කල් එකේම ගමන් කරන විදිය. අපාගත තත්ත්වයෙන් මිදලා සුගතිගාමී වෙලා සුගතියේ දිගින් දිගටම යන විදිය තමයි මේ මෙතෙක් අප දේශනා කරේ. පංචිල සමාදන් වෙලා, පංචශීලය රැකලා, දන් දෙලා, මෛත්‍රී භාවනා කළා, බුදුන් වහන්සේ භාවනා කළා, තමන් හිත පිරිසිදු කරගෙන නැවත නැවත සුගතිය උපදින ක්‍රමයෙන් තමයි මෙතෙක් අප සඳහන් කළේ. නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් පංච නීවරණ දුරු කරන ක්‍රමය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ දුරු කරන විදිය තමයි මේ ස්වර්ගගාමි මාර්ගයේදී බුදුහාම දේශනා කළේ. කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ ඉඳගෙන මෙහි විපාක විදියට අනිසංස විදියට අපට දුගතියෙන් මිදලා බොහෝ කරක් සුගතිගාමි වෙන්නට වැඩ කටයුතු කරගන්න පුළුවන්. බුදුහාඳුරු මුලින්ම කළේ ලෝක සත්‍යයන් අපාගත වෙන්නට තියෙන සත්‍යයන්ට මෙන්න මේ ස්වර්ගගාමී මාර්ගය පැහැදිලි කළ දෙන එකයි කළේ. ඇයි හැම දිනාට මේක පරිණිවන් දක්ින පුළුවන් බුද්ධියක් තිබුණේ නැහැ? එනිසා පළවෙනිම කරන්නේ මේ සුගතිගාමී වෙන පුළුවන් විදියට මානසිකත්වය සකස් කරන එක. අන්නේගේ ප්‍රධානතම දෙයක් තමයි පිළිතුනේ මෛත්‍රී භාවනා වැඩීමත්, ඒ වගේම ශ්‍රද්ධාව, තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන කෙරෙහි දැනේ විශ්වාසයක්, ගෞරවයක්, ශ්‍රද්ධාවක් තමන්ගේ හිතේ ඇති කරගන්න එක. නිතරම තමන්ට තෙරුවන සිහිපත් වෙනවා නම්, බුදු දම සංඝගෙන තෙරුවන තමන්ට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම්, තමන්ට තමන්ගෙන සතුටක් ඇති කරගන්න පුළුවන්. ඔබ සුගතිගාමී වෙන්නට යම්කිසි විදියක සුදුසුකම් තියෙන කෙනෙක් කියලා. අනේ සඳහා හේතු වන ගාථා ටිකක් ඔබ නිතර හැලෙදිනේ ශ්‍රී ලංකාවේ ඉන්න කාලෙම පාසල් වහන කොට හවසට කියන ගාථා ටික මතකද? මොනවද ඒ ගාථා? ඔව්, යෝවද තම්පං කියන ගාථා. මොකක් ගැනද ඒ ගාථා වලින් කියන්නේ? ඔව්, බුද්ධ ධම්ම සංඝ ගැන තෙරුවනේ ගුණේ කියන්නේ. ඇයි ඒ ගාථා කියන්නේ හේතුනේ? මේ මෑණියන් එහෙම පාසල යන කාලේ කියවනේ ඒවා නැද්ද? ඒවනේ අලුත් එක අම්පෙන් කවදාවත් අහන්න නෑ වගේ මොන දිස් බැලුවා. ආයෙන කියව. යෝවද සම්පවරෝ මනුජේසු සක්ඛමුනි භගවකත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ජි තං සෝගතං සරණන්තමු රාග විරාග මානේ ජමසෝකං ධම්මමි සංඛත මප්පටි කුලං මදුරමි මං පාවු නන්සු විබන්තං ධම්මමි මං සරණන්තමුපේමි යත්තච දින්න මහම්පල මාහෝ චතුසු සුචිසු පුරිසයෝගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගනි මන්සර නන්දමු පේමි. පින්තුන මේ ගාථා තුන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පිළිබඳව තියෙන ගාථා තුන. ඇයි මේ ගාථා බුදුහාම දේශනා කරන්න හේතුනේ? බුදුහාණන් කාලේ චත්තමානන්ද කියලා කුමාරයෙක් හිටියා. බුදුහාඳුර උදෑසන ලෝකෙදී හා බලන්න දැක්කා මේ කුඩා කුමාරයා එදිනම මියන්නේ ඉන්න කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි, කිසිදු දෙයකින් මේක වළක්වන්න බැහැ කියන එක බුදුහාඳුර තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ කුමාරයා මොන ගැහෙන විදියට බුදුහාඳුර සලස්සලා මේ කුඩා කුමාරයාට මේ ගාථා තුන ඉගැන්වුවා. උගන්නලෝ මේ ගාථා තුනත් සංජහනා කරමින් කැලයක් මැදින් ගියා. යනකොට මේ කුමාරයා අනතුරට පත් වුණා. ඒ කුමාරයා මිය ගියත් සුගතියේ දිවි ලෝකෙ ඉපදුණා. ඉපදින නැවත දිව්‍ය ශරීරයක් අරගෙන බුදුහාඳුරෝ හම්බ වෙන ගාවා. ඒක සඳහා කළා මේ ටික වෙලාවට කලින් මේ බුදුහාඳුරගේ ගාථා ඉගෙන ගත්ත ගියපු කෙනයි මේ දැන් දෙවි කෙනෙක් ඉදිරියට ආවේ කියලා. අර මගදී වෙන අනතුරු වලින් වළක්ව ගන්න තමයි, ඒ කියන්නේ මරණයටපත් උනත් දුගතිය නොවැටි ඒ අනතුරින් බේර ගන්න තමයි. මේක අතීතයේ පටන් අපේ පාසල දරුවන්ට පාසල ඇරෙනකොට කියන බුරු කරේ. ඇත්තම පාසල ඇරෙනකොට විතරක් නෙවෙයි, ශ්‍රද්ධාවන්තයෝ නැති අම්මලා උදෑසනට ගෙදරින් දරුවෝ පිටත් වෙනකොට මේ ගාථා තුන කියලා පුරුදු කරවල තමයි ගෙදරින් යවන්නේ. ඇයි එහෙම කරන්නේ? ඔබේ දරුවන් ඇත්ත, ඔබේ ඥාතීන් ඇත්ත, දරුවන් ඥාතීන් ඒ අය කිසිදාක දුගතිගාමී වෙනව දකින්නට අපේ නුවණැති පින්වත් තාම්මල තාත්තල කැමතුනේ නැහැ. ඒ නිසා ඔබේ ලෙන් දහදියෙන් කිරෙන් පෝෂණය වෙලා මේ ලෝකයට බිහි වෙන අයව සුගතිගාමී කරවන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. අන්නේ වගකීම අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයෙන් විතරයි. මේ ශ්‍රද්ධාව තුළ සිත පිහිටුවා ගැනීම විතරයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ ශ්‍රද්ධාව තුළ ස්ථාරව බැස ගැනීම තමයි අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියන තියෙන සහතිකය. ඔබ කොච්චර මේ ජීවිතේ ලස්සනට හිටියයි කියලා විතරක් ඔබේ ධනෙ ඔබේ ගෙදර හොඳට ලස්සනට හදලා තියලා කිව්වත් ඔබේ දරුවාට හොඳට උගන්වලා තිබුණා කියලා විතරක් ඔබ සුගතිගාමී වෙන්නේ. ඔබ ඇසිපිය ගන්න මොහොතෙන් ওই තියෙන සීලම දේවල් ඔබට අත්හරින්න සිද්ධ වෙනවා. අන්නේ අවස්ථාවේදී ඔබට සුගතිය පිටවන්න හේතු වන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව මූලික කරගත් ඔබේ පිරිසුදු හිතයි ඔබව නැවත සුගතියට නැගෙන්නේ. මෙන්න මේ தත්ත්වය මත අපි සුගතිය ස්ථාපන කරගන්නට ඕන. අන්නේ මට්ටමේ ඉන්න ගමන් පිනතුනේ ඊළඟ පියවරේදී අපි අවශ්‍ය වෙනවා ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහා කරුණාවෙන් දේශනා කරන මෝක්ෂ මාර්ගය මොකක්ද කියලා. මෙන්න මෙතනින් සඳහන් කරන කරුණ පිටුනේ පටිසෝධගාමී ධාවා. මොකද්ද පටිසෝධගාමී කියලා කියන්නේ? උඩුගම් බලයන ධාවා. මේක වෙනත් කිසිදු ආගමක දර්ශනයක ඉගැන්වීමක විද්‍යාවක සඳහන් වෙන දෙයක් නෙවෙයි. ඔබ එනිසා මෙතන පටන් ඉතාම අවධානයෙන් මේ කියන කරුණ ටික අහන්න. අහන විතරක් නෙවෙයි ඔබ අවධානයෙන් ඇහුවොතින් ඒ අහන වචනයක් පාසාම ඔබේ මනස නුවණ ටිකෙන් ටික දිනු වෙනවා. ඔබේ කුසලයේ දිනු වෙනවා. අවිද්‍යාවෙන් හිත පිරිසිදු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතය කියලා ලෝකයන් හිතාගෙන ඉන්නේ තමන්ට කුමක් හෝ දෙයක් හිතනකොට. දරුවා ගැන හිතනකොට දරුවා ඉන්නවා, ගෙදර ගැන හිතනකොට ගේ බාහිරව තියෙනවා, තමන්ගේ මහත්ය ගැන, නෝන ගැන, තමන් කරපු දෙයක් ගැන, පින්කමක් ගැන හිතනකොට ඊට අදාළ රූප ටිකක් තමන්ගේ හිතේ නිර්මාණය වෙනවා. දැන් මේ තේක බලකොට දැන් මෙන්න හබුරු ටික ගන්නකොට වුණා තේක හදපු කෙනාගෙන රූපයක් නිර්මාණය වෙන ඔබේ හිතේ. ආ වතුර මේ විදිහට ලිපේ තියන්නේ නැති, අතන මේ තේ ටික හදන්නේ නැති, එන ආරක්කිත හාමුදුරුවෝ මේක හදන්නේ නැති, හකුරු ටික හවලා කපන්නේ නැති. දැන් මේ ඔක්කොම ටිකත් එක්ක චිත්‍ර ටිකක් නිර්මාණය වෙනවා හිතේ. ඒ නිර්මාණය වෙනකොට අපි දන්නේ නැහැ ඇත්තෙන්ම තමන් මේ නිර්මාණය කරගත්ත සිතිවිලි ටික තමන්ගේම අදහසක් මනෝ නිර්මාණය කරගත්ත දෙයක් කියන එක තමන්ට පේන්නේ. තමන් හිතන්නේ ඇත්තටම මේ සජීවී ලෝකයේ තියෙන දෙයක් තමයි මේ මතක් වෙන්නේ කියලා. ඇත්තටම පින්නතුනේ සජීවී ලෝකයේ දැන් තියෙන දෙයක් නෙවෙයි ඔබට මේ මතක් වෙන්නේ. ඔබේ ගෙදර බලන්නකෝ. ඔබේ මියගිය ඥාතිවරයෙක් ගැන කල්පනා කරලා බලන්න. ඔබාද පන්සල ගහපු වාහනේ මතක් කරලා බලන්න. ඒ මතක් වෙන්නේ ඇත්තටම දැන් තියෙන දෙයක්ද? ඔබේ මියගිය ඥාතිවරයෙක් ගැන මතක් වෙනකොට, ඔබේ ගෙදර ගැන මතක් වෙනකොට, වැඩිදියන් තම ඔබට පන්සලට ආපු වාහනේ ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ඇත්තට මේ දැන් තියෙන දේද? දැන් තියෙන දේ නෙමෙයි මතක් වෙන්නේ. ඔබ කලින් ඔබ ඇහින් දැකලා ඒ ඇති කරගත්තු අදහස් ටික තමයි දැනට අනුව දැනට මනසේ ස්වභාවයන් ඔබ නිර්මාණය කරන්නේ. නමුත් නමුත් අපට කිසි විදිහකට එහෙම හිතෙන්නේ නැහැ. අපට හිතෙන්නේ දැන් තියෙන දේ සජීවව තේනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔබ මන් දිහා බලනකොට මගේ මේ හඬ ඇහෙනකොට ඔබට එතනක් හිතෙන්නේ මේ දැන් මං ඉස්සරහ ඉන හාමුදුරේ දැන් මේ මට පේන්නේ කියලා. දැන් මේ හාමුදුරු කියන වචනේ ඒ වෙලාවට මට ශනික වැහෙන දේ මට මේ තීරු ගන්න කියලා හිතෙන්නේ. ඇත්තනම් පිළිඳුන එක නෙවෙයි වෙන්නේ. ඔබ මාව හඳුනා ගන්නකොට හාමුදුරු කෙනෙක් කියලා. හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න ඕනේ මේක සිවුරක් කියලා හඳුනා ගන්නකොට. සිවුරක් කියලා ඕනේ මේක අහවල් පාටිය කියලා ඔබ හඳුනා ගන්නකොට. ඒ හඳුනාගන්නේ පළවෙනි අද එක්ස්පීරියන්ස් එකේ නෙවෙයි ඔබ හඳුනාගන්නේ. පළවෙනි එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච එක්ස්පීරියන්ස් එකේ සංඥා වේදනා දෙක මනින්ද්‍රියෙන් මන ආයතනයෙන් සිහිපත් කරලා නැවත දෙවෙනි මතට ලබන එක්ස්පීරියන්ස් එකක් විදිහටයි ඔබ එහි තේරුම් ගන්න. එතකොට මෙන්න මේක තමයි යත් යථාර්ථය අපි දැන් මේ සිද්ධ වෙන්නේ. එහෙනම් අපට දුක ඇති වෙන්නේ කොහොමද? මෙන්න මෙතෙන්දි තමයි දුකේ හට ගැනීම හා නිරෝධය කියන මෙන්න මේ දෙකේ වෙනස තේරුම් ගන්න තියෙන ස්ථානය. එතකොට දුක අපට හටගන්නේ කොහොමද? දුක හටගන්නේ අපි ඇසින් රූප පේනකොට, කනෙන් ශබ්ද අහනකොට, සිතර සිතුවිලි එනකොට, මේ ආයතන හයෙන් කිසියම් විදිහකින් අත්දැකීමක් ලැබෙනකොට අපට හිතෙන්නේ මට මේ අත්දැකීම ලැබෙන්නේ දැන් කියන අත්දැකීමක් කියලා. ඒ විතරක් නෙවෙයි පිටස්තර තියෙන දෙයකේ ස්වභාවය අනුවයි මට මේ සැප හෝ දුක් ලැබෙන්නේ කියලා අපි හිතන්නේ. ඇත්තට මේක නෙවෙයි වෙන්නේ. ඒ ලබන අත්දැකීම පිටස්තර තියෙන දෙයක්ුත් නෙවෙයි. ඒක පිටස්තරෙන් ගිය සැප හෝ දුක එනෙහිකුත් නෙවෙයි. හැබැයිකින් පිටස්තර බාහිර දෙයක් නැහැ කියලා බුදුදහම කියන්නේ. සතර මහා භූත රූප ආදී දේවල් ටික කෙවලට නිර්මාණය වෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් කලින් තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන් නිර්මාණය කරගන්න දෙයි. නමුත් අපේ අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. අපේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? යමක් දකිනව නම් ඒක පිටස්තර බාහිරයම තියෙන දේ තමයි එමට පේන්නේ. මම ඒක දකින්න පෙරක් තිබුණා, මම දැකලා ඒක අහක බලාගත්තත් මේක ඉතුරු වෙනවා. මං අද ගෙදර ඉඳලා ආවා, ගෙදර ගැන මම සිහි නොකරත් ගෙදර ඒ විදිහටම තියෙනවා කියලා. හරියට ඒක ඔබ කියනවා නම් මං කණ්ණාඩිය ඉස්සරහට ගියා, මං කණ්ණාඩියෙන් අයින් වෙලා ආවත් තාමත් මගේ ඡායාව පායම් කණ්ණාඩියේ තියෙන එක ඔබ හිතන් ඉන්නා වගේ වැඩ. ඇත්තටම තියෙනවද? ඇත්තටම කණ්ණාඩිය ඔබේ රූපේ නෑ, ඒක ඒවලට නිර්මාණය වෙන දෙයක්. ඒ වගේම තමයි ඔබේ වාහනය, ඔබේ ගෙදර, ඔබේ දරුවෝ විතරක් නෙවෙයි ඔබේ ශරීරයත් එහෙමයි. මේක අඛණ්ඩව මනසත් එක තියෙන දෙයක් නෙවෙයි. ඒක සිහි කරන මොහොතේ තමයි ලෝකෙට එන්නේ. කණ්ණාඩිය ළඟට යනකොට මේක නිර්මාණය වෙනවා වගේ අපිට කණ්ණාඩි හයක් තියෙනවා ඒ වගේ. තමන් ලැබුණු අත්දැකීම් ටික එහෙම බලන්නත් පුළුවන්, කණෙන් අහන්න පුළුවන්. මේ ආයතන හයෙන් කිසියම් එකකින් ගන්න මොහොත කණ්ණාඩියක් ළඟට යන වෙලාවක් වගේ. එතෙන්ට යනකොට අපිට මේක හමු වෙනවා. හමු වෙලා ඉතින් මේ අත්දැකීම ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ එවලට බාහිර තියෙන දෙයක් හමුණා නෙවෙයි. එවලට මනසේ ස්වභාවය අනුව ඇස නිර්මාණය වෙනවා, රූපේ නිර්මාණය වෙනවා, චක්කු විඥානය නිර්මාණය වෙනවා. මේ ඇස කන ආදී පංච ඉන්ද්‍රිය ආයතන හයේ රූප ශබ්ද ආදී බාහිර අරමුණු හයේ චක්කු විඥාන ආදී මේ විඥාන හයේ කියන මේ 18ම නැත්තම් ආයතන 6, ආයතන 12, නැත්තම් ධාතු 18, ස්කන්ධ පංචකය, මේ වගේ නම් කරන කිසිම තැනක දෙයක් වෙන තුනේ කලින් නිර්මාණය වෙලා තියෙන දෙයක් නැහැ. අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. අපි හැම වෙලාවෙම රෙඩිමේඩ් කරගන්න මේ මානසික ස්වභාවයට අනුව. දැන් ඔබ මන්දිහා බලන්න. මන්දිහා බලන හරිය හොඳ හාමුදුරු කෙනෙක් කියලා හිතන් ඉන්නේ. දැන් මට්ටම අනුව. හැබැයි මම ඊළඟ මොහොතේ ඔබට බැන්නොත් නනකෝ වචනයක් කියලා. බැනගෙන ඔක්කොම ටික විසිකලා මං ගියොත්. එතකොට මගේ රූපේ මෙහෙමයි. නමුත් එවරිට ඔබ බලනකොට ඔබේ මනස අනුව ඇස වෙනස් වෙලා, ඒ වෙනස් එක්ක ඇසින් බලන රූපේ වෙනස් වෙනවා. දැන් ඔබ මේ වෙනා මේ පිටිය දිහා බලනවා. ඔබට මේක බිත්තියක් වගේ පේනවා. පේන විදිහක් නෙමෙයි, මේ බිත්තියෙන් එහා පැද්ද ඔබට පේන්නේ නැහැ. නමුත් ඔබේ මනස මේ මොහොතේ වෙනස් වෙනවා තියෙන්නේ. මේ මනස ලෝකේ ඉන්න විතරක් නෙවෙයි, අපි දේවතා ආරාධනාව කළා ඇතැයි මට අනිත් දේවරු ටිකත් ඔබට පේන්න ගනී. ඔබට තැමෙන මේ බිත්තිය විතරක් නෙමෙයි, මේ බිත්තියෙන් එහා පැත්තක් පේන්න පුළුවන්. අද ඔබට මේ බිත්තියෙන් එහා පැත්තට යන්න බෑ. ඔබේ ආයතන සුළු මොහොතකින් වෙනස් වෙනවා තියෙන්නේ. ඔබට මේ බිත්තියෙන් එහා පැත්තට ඇවිදගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේකයි යථාර්ථය කියලා කියන්නේ. සාමාන්‍ය සම්මුති ලෝකයේ මිනිස්සු කොහොමද කියන්නේ? මට මෙතන සත්‍යයන් 20 දෙනෙක් නම් ඉන්නේ, හැම දිනාටම 20 දෙනා ඉන්නේ. කවුර කොයි විද්‍යාඥයාවත් මීට වඩා දෙයක් නැහැ කියලා හිතන. ඒක තමයි සම්මුති ලෝකයේ සම්මත ලෝකයේ ලක්ෂණය. ඒක තමයි අනුසෝතගාමි ලෝකයේ ලක්ෂණය. යටිගම් බලයන් දහමක ලක්ෂණය. නමුත් බුදුදහම කියන්නේ එහෙම දහමක් නෙවෙයි. බුදුදහම කියන්නේ පරිසෝතගාමි දහමක්. උඩුගම් බලයන් දහම. ඒ දහමේ මොකද කියන්නේ? අපි හැම වෙලාවෙම අපේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව ආදී මේ හේතු නිසා හැම මොහොතෙම මේ ආයතන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හැම වෙලාවෙම අපි නිෂ්පාදනය කරනවා. මේවටයි ආයතන කියලා කියන්නේ. කර්මාන්ත ආයතනය කියන්නේ නිෂ්පාදනය කරන තැන. ඒතකොට අපේ තියෙන ආයතන ටික මෙන්න මේ ටික. හැම වෙලාවෙම අපි මේවා නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවත් එක්කම ඊට ලක්වන අරමුණුත් ඊට අනුරූපව ඊට ගෝචර වෙන්න පුළුවන් විදිහට සකස් වෙනවා. එතකොට මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත කෙනා ලෝකයෙන් පැනලා යන්නේ නැහැ. එයාට මේක ලෝකයේ අත්දැකීම් ටික ලබන්න පුළුවන්. හැබැයි අත්දැකීම් ටික ලැබුවට ඔහු ඒ එක්ස්පීරියන්ස් එක ලබනකොට ඔහු බාහිර අරමුණු මත යැපෙන්නේ නැහැ. බාහිර අරමුණෙහි ඔහුගේ සිත පිහිටලා නැහැ. දැන් ඔබ දිනපතාම කණ්ණාඩියක් පාවිච්චි කරනව නේද? මිරර් එකක් පාවිච්චි කරනවනේ. ඒ තමයි බෑග් එකෙන් දාගෙන ඉන්නේ නේද කණ්ණාඩියක්? ඒ කණ්ණාඩිය ඔබ පාවිච්චි කළාට ඒ කණ්ණාඩියේ රූපේ නිර්මාණය වෙන්නේ මේ මොහොතේ. ඊළඟ මොහොතේක පොඩ්ඩක් අතීතුරු වෙන්නේ නැහැ කණ්ණාඩිය. හැබැයි එහෙම නැහැ කියලා ඔබ ගෙදරින් කණ්ණාඩි අයින් කරනවද? ගෙදරින් අයින් කිරීම ගේසේ වෙනත් බෑග් එකෙත් එකක් දාගෙන ඉන්නේ නේද? අර කණ්ණාඩි ස්වභාවය වුණාට අපි කවදාවත් කණ්ණාඩිය ගන්න ප්‍රයෝජනෙ නොගෙන ඉන්නේ නැහැ. අපිට නවතුනොත් කණ්ණාඩිය පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අවබෝධය ලබා ගත්තට පස්සේ අපි ලෝකෙන් පලා යන්නේ නැහැ. ලෝකෙට ද්වේෂ කරන්නේ නැහැ. ලෝකයෙන් දෙක අපි ස්ට්‍රගල් කරන්නේ නැහැ. අපි ලෝකයේ මේක දැකලා විරාගීව මැදහත් අපි තවදුරටත් ජීවත් වෙනවා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ අවබෝධය ලබා ගත්තොත් අපිට එහෙනම් දරුවෝ ටික හදන්න බැරි වෙයි, ගෙදර තවදුරටත් ඉන්න බැරි වෙයි, වාහනේ ඩ්‍රයිව් කරන්න බැරි වෙයි, රැකියාවට යන්න බැරි වෙයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් වෙන දුනොත් තවදුරටත් මේ යුතුයම ටික කරනවා. ඔහු එහෙම කරන්නේ තමගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්න නෙවෙයි. ඔහු මේ දේවල් කරන්නේ මේ තමන්ගේ විරාගී මගට උපකාරයක් පිණිසයි. ඒව යුතුයකම් විදිහට කරනවා. දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, ආගම දහමට, රටට, ලෝකෙට යහපත කරනවා. ඒ ලෝකෙ වෙනුවෙන් ඒක කරන්නේ. හැබැයි තමන් දන්නවා තමන් යන වෙන ගමනක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ගමන තමන් මනසෙන් යන ගමන තමයි තමන් මේ ලෝකයට යුතුයකම් ටික කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට කියන්න පුළුවන් ඔබ සුභමාගට් එකට යනවා, මගුල් ගෙදරකට යනවා, පාටියකට යනවා එහෙම කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඔබ වාහනේ නැග්ගවෙලා ඉඳලාම ඔබ මේ නර්තනයත් එක්ක ඉන්නේ. ඔබ එක පැත්තකින් සම්මුති සත්‍ය තුල ඉඳගෙන මෛත්‍රී භාවනා වඩනවා. අනිත් පැත්තේ ඉඳගෙන අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, සම්ඥා අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගාන විඥානය අනිත්‍යයි, ජීවානි දිවානිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි, කන කය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ සියලු අත්දැකීම් වල හට ගැනීම නිරෝධය වර්තමානයේ තුල දකිමින් ඔහු කාලය ගත කරනවා. ඔහුගේ හිතට කුමන අරමුණක් පහළ වුණත් ඒ අරමුණ ඔස්සේ ඇති කරගන්නා වූ රූපය තුළ ඔහුගේ හිත බැසගන්නේ නැහැ. නමුත් අද ඉන්න මානසිකත්වය අපට මොකද වෙන්නේ? දැන් ඉන්න මානසිකත්වයේ ලක්ෂණය තමයි තමන්ට කුමන හෝ සිද්ධියක් ඇසෙන් දැක වෙන්න පුළුවන්, කනෙන් අහුව වෙන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳ විඳ වෙන්න පුළුවන්. දැන් තමන්ගේ අම්මා ජීවත් වෙලින කාලයේ උයපු රසය වෑංජනයක සුවඳක් ඔබට ආවොත් ඒ සුවඳත් එක්කම ඔබට ඔබගේ අම්මා මතක් වෙන පුළුවන්. ඔබේ ඇහැට දැමෙන අම්මගේ පින්තූරයක් දැක්කොත් ඒ වෙලේ අම්මත් එක්ක ජීවත් වෙනවා වගේ තේරෙන පුළුවන්. අම්මගේ යම් කිසි දෙයක් report කරපු එකක් ඔබ ඇහුවදී ඒ අම්මගේ ලෝකෙ ඔබ එවලේ ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔබ මේ සංසාරික සර්කල් එකේ ඉන්න ඔබ නැවත මේ ලෝකෙට එන්න ඔබ සුදුසුකම් තියාගෙන ඉන්නේ. ඔබ දළදා මාලිගාවට කරපු පින්කම, රෝණලි සෑයට කරපු පූජාවක්, ජයසිරිමා බෝධි වහන්සේට කරපු පූජාවක් මතක් වෙනකොටම ඔබට ඒ සිද්ධිය නිර්මාණය වෙනවා මේ මොහොතේ බාහිර තියෙන දෙයක් විදියට. ඒක කුසල අනුමුණක් නිසා ඔබට නැවත සුගතියට එන්න පුළුවන්. නමුත් මේ සසර සාගරය තුලම කාමී ඉන්නේ. ඒ හිටියොත් සැප විපාක ලැබෙන විතරක් නෙවෙයි, ඒකට සුගතිය විතරක් නෙවෙයි, තව බෝනස් ටිකුත් එකයි හම්බෙන්නේ. මොනවද බෝනස් ටික? බෝනස් ටික තමයි ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග. ඒ ටිකත් එකයි මේ කියන්නේ, නිකම්ම නෙවෙයි. ඒකත් දැනගන්න වෙනවා අපිට. තමන් මතක් කරන රූපයේ බාහිර ඇටයි කියලා ඔබ හිතුවොත් ඒ කියන්නේ ඔබ ඒක හොඳ අරමුණක් නම් සුගතියට යනවා, ඒක ඔබ හිත අපිරිසිදු වෙන දෙයක් නම් ඔබ දුගතියට යනවා. සුගතියට ගියත් දුගතියට ගියත් ඔබ සංසාර චක්‍රයේ ඉන්නේ. මේ ඒ කියන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ කියලා. ඒතර බුදුදහම කියලා කියන්නේ මෙන්න මෙතනින් වෙන් කළා. අපි බාහිර අරමුණක් සිහි කරනකොට අපිට සිහි කරන්න පුළුවන්. තමන්ගේ අම්ම ගැන සිහිපත් කරන්න පුළුවන්, gedara සිහි කරන්න පුළුවන්, හෙට තමන්ගේ රැකියාවට යන තැන මතක් කරගන්න පුළුවන්, හෙට තමන්ගේ සේවකයෙකුට පණියක් ගෙවන එකක් ගැන මතක් කරගන්න පුළුවන්, හෙට තැනකට ගිහිල්ලා බිලක් ගෙවන එකක් ගැන මතක් කරගන්න පුළුවන්. හැබැයි කුමන මතක් දෙයක් මතක් කරත් තමන් දන්නවා දැන් මේ මතක් වෙන්නේ මොකද්ද? මනසයි ධර්මාලම්ම නැයකින් මනෝවිඤ්ඤාණයක් මේ පහළ වෙන එක නේද දැකගෙන කරා. ඒ දේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මනස කියන දේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මනස දෙකින් දෙකටම යන දෙයක් නෙවෙයි. ඒ මනස මනායතනය පෙරපසුන විහටගත් හේතු නිසා එතනම නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ හට ගන්න හිතට මේ වර්තමාන හිත බලපෑමක් කරනවා. කලහට වර්තමාන හිත එහෙමම අනාගතයට යන්නේ නැහැ. අතීත හිත වර්තමානයට ආවෙත් නැහැ. වර්තමාන හිත අනාගතයට යන්නේත් නැහැ. වර්තමානික වර්තමානෙම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. ඊළඟ අරමුණට බලපෑමක් කළා. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි සිත කය දෙකේම අපි අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම තේරුම් ගත්තොත් ඒ වටපත් වෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා ඔහු දකිනවා මෙන්න මේ අවබෝධයෙන් පත් වුණොත් විතරයි දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. නැත්තම් තමයි කොයිතරම් දාන ආදී පින්දහම කරත් ඒක තමයි සුගතිගාමී වෙන උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි මේ සංසාර චක්‍රයෙන් තමයි මිදෙන්නට හේතු වෙන්නේ නැහැ කියන එක. ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන ඕන නම් ඔබ මේ සංසාර චක්‍රයෙන් නික්මෙන්න ඕන කියන එක තේරුම් ගන්න. අන්නේ තේරුම් ගත්තට පස්සේ එතනත්තා මොකද කරන්නේ? එතනත්තා මේක ප්‍රායෝගික කරන ප්‍රතිපදාව එතනත්තට හම් වෙනවා. මොකද ප්‍රතිපදාව? ප්‍රතිපදාව කියලා කියන්නේ සතර සතිපට්ඨාන. දැන් අපි මේ කතා කළේ ඒකේ මුලින් විෂන් එක. පරිසම්පාදයේ පදනම් කරගත්තු විෂන් එක අපි මේ කතා කළේ අනිත්‍යතාවය. අන්නේ විෂන් එක අචීව් කරන්න ඒකට තියෙන පෑත් එක තමයි මිෂන් එක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මෙන්න මෙතන ඉඳන් අපි ටිකෙන් ටික මේ මයින්ඩ්ෆුල්නස් එකේ කරුණ ටික අපි ටිකෙන් ටික වඩමින් යනවා. බුදුහාමර මෙතෙන්දී දේශනා කළා සාමාන්‍ය ලෝකයේ මිනිස් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ජීවත් වෙන්න කියලා නේ. නමුත් ඒක නියම බුදුදහම නෙවෙයි. බුදුදහමට වඩා ගැඹුරින් ගැන කියනවා. එතකොට මෙන්න මෙතන ඉඳන් යන දේ මේක ඩිලිවරන්ස් පෑත් එක. ඩිලිවරන්ස් පෑත් ඩිපෙන්ඩ්ස් ඔන් ද අන්ඩර්ස්ටෑන්ඩින් ඔෆ් ද ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් ඉන් පර්මනන්ස් ඇන්ඩ් ඕල්සෝ ද මිෂන් ඉස් හියර් දැට් practicing fourfold mindfulness, living in the present moment with awareness and reflecting on impermanence of body and mind. The more we practice mindfulness and mindful meditation, the more we overcome suffering. The reason is that we don't depend on anything or anyone outside. Now when we remember something, when we hear something, suddenly we think there is something outside. Although we think it, actually we create these things at the moment according to our present mental condition, according to our ignorance, karmic law and attachment. We make our senses at the moment. According to our senses, we create some objects outside. When our senses change, immediately the objects outside, they change. This is the Buddhist vision. If we want to achieve this vision, if we want to realize this vision, we have to practice mission. Buddhist mission is that practicing mindfulness. පින්නතුනි මෙතන බුදුහාම දේශනා කරනවා සතිපට්ඨානය කියලා එකක් තියෙනවා සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා එකක් තියෙනවා සතිපට්ඨානය කියන්නේ මොකද්ද කය වේදනා සිත සිතිවිලි අනුව වර්තමානයේ හිත තියාගන්න විදිය කය කයනුපස්සී විහෙරති වේදනාස් වේදන පස්සේ විහෙරති චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති තමන්ගේ කය ගැන ආස්වාස් ප්‍රස්වාසය පටිව්‍යාපෝතේජෝ වායෝ සතරමා භූත රූප තමන්ගේ සතර ඉරියව්ව තමන් කටයුතු කරන ආකාරය කෙස් ලොම් ආදී දෙතිස් කුණප මිය ගියාට පස්සේ මේ ශරීරයේ තියෙන නව ජීවිතයක මෙන්න මේ දේවල් ගැන හිත තියාගන්න මොළදේ එකට කියනවා සතිපට්ඨානය කියලා. ඊට පස්සේ කියනවා සතිපට්ඨාන භාවනාව කියලා එකක්. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. මේ දේවල්, මේ කයට අදාළ දේවල් ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි. ඒවට හේතු තියෙනවා. ඒ හේතු නිසා නිර්මාණය වෙන දේවල්. මොනවද හේතු කියලා කියන්නේ? ඒ හේතු තමයි ප්‍රධාන හේතුව තමයි ආහාර කියන්නේ. ආහාර නිසා තමයි මේ ශරීරය මෙහෙම තියෙන්නේ. දැන් අපි ශරීර ලස්සන මගේ පොණ්ඩේ හරිය ලස්සනයි, මගේ දත් ටික හරිය ලස්සනයි, නියපොතු ටික දිලිසෙනවා, මගේ හැම හරියම ලස්සනයි රන්වන් පාටයි කියලා මම කියනෝනේ නේ. ඇත්තටම මේ ශරීරය කියන්නේ මොනවද මේ? මොකද මේ පින්නතනේ මේක ඇත්තටම මේ අපි ගත්ත ආහාර පානවල ප්‍රතිනිර්මාණයක් නේ. අපි කාපු බත්, කව්, පිමුන්, ඇට, ඉන්දියාප්ප, පරිප්පු, කිරි හොදි, පොල් සම්බන් මේ ඒ වගේ පරිවර්තනයක් තමයි ලස්සනේගේ හැඩ කරගෙන මේ ඉන්නේ අපි. එතකොට ඇත්තටම මේ ශරීරය කියලා තියෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය. ඒ විතරක් නෙවෙයි, ඒක නිර්මාණය තෘෂ්ණාව, අවිද්‍යාව ආදී මේ හේතු ගණනාවක එකතුවක් තමයි මේ. අර ආහාර ටික ගත්තා කියලා මේක නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අපි කියමු අපි පොඩි කාලේ ගෙදර හිටියනම් අපේ අම්මා එක බත් මුට්ටිය තමයි කාටත් කෑමේ උවේ. එක වළං වල තමයි වැඳෙනුවේ කාට. නමුත් ඒ එක එකට බෙදුවනේ ගෙදර ඉන්නකොට. තාත්තට වෙනම බෙදුව, අයියට වෙනම බෙදුව, නංගිට මලිට බෙදුව, ගෙදර හිටිය බඩු කුක්කට බෙදුව, පෝසට බෙදුව, ඔක්කොටම එකටිකින් බෙදුවේ. නමුත් ඒ කාපු බීපුව කාට සමානව කියද? නෑ. අයියලා කරාණගේ රූපේ වෙනස් වුණා, බල්ල බල්ලගේ රූපේ වෙනස් වුණා, කපුටන්ට දීපු කෑමවල යන්නේ මේ එයාගේ තියෙන කර්ම අවිද්‍යා තෘෂ්ණාව තමයි එයා ඒක අවශ්‍ය විදිහට නිර්මාණය කරගෙන. එතකොට මෙන්න මේ නිර්මාණයක් බව මේ හේතුක තියෙනකොටයි මේක හටගන්නේ කියන එක මේකේ සමුදේවය දකින. මෙන්න මේක තමයි කායනපස්සනාවෙන් කරන්නේ. දැන් මෙතන මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ ටිකෙන් ටික තමන්ගේ මේ gedara නිර්මාණය වෙච්ච ස්වභාවය තමන්ට උගන්වනවා. අන්න ඒක උගන්වනකොට තමයි ඇත්තටම මේකට තියෙන දැඩි ආසාව නැති වෙලා තමන්ගේ ප්‍රඥාව පහළ වෙන්නේ. දැන් මෙතන එකට තියෙනකොට ලස්සන ගොඩනැගිල්ලක් අනේ ගොඩනැගිල්ලක් වගේ පේන්නේ අපිට නේ. නමුත් මේක හදන වෙලාවේ භාවනා නේද? අර වැඩ කරපු අය මඩ ගාගෙන, කුණු ගාගෙන, ගේ සිමෙන්ති ගාගෙන, ලෑලි එක තැන්වල හේතු කර කර තිමිලා, ලයිට් එක ගාලා ලේ පැත්තක තිමිලා, ඒ ඔක්කොම එකතු කරාට පස්සේනේ මේක මේ විදිහට නිර්මාණය වුනේ. ඒ වගේ නම් අපේ ශරීරයත් කියන්නේ අපිට ටිකෙන් ටික තේරෙනවා. අන්න ඒ තේරෙන ගමන ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ කරගන්නයි මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන්නේ. ඒ වඩන ගමනේදී පළවෙනි පියවර තමයි හුස්ම ගැනීම පිටකිරීම ගැන හොඳට බලනවා. හොඳට වර්තමානයේ සිට මෙතන තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙනවා කියන එක හොඳට බලනවා. පිට වෙන එක පිට වෙන එක හොඳට බලනවා. ඇතුළු වීම පිටවීම කියන එක බලනවා. මේ හුස්ම කියන්නේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ එක්තරා කයක් කියලා තමයි තේරුම් ගන්න. ආනාපාන සතියෙන් ඔබේ අඤ්ඤතරහං කාය මනාමිති කියලා. මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ එක්තරා කයක් කියලා තමයි. එතකොට මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස මතයි මේ ශරීරය යන්නේ. මේක ශරීරයේ කොටසක් කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒකත් ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි. මේක හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. දකිනකොට මම හුස්ම ගන්නව නෙවෙයි. මේක මේ මනස මුල්ලලා තියෙන දෙයක් නිසා මේ වර්තමානයේ ක්‍රියාකාරීත්වයක් කියලා විතරක් මේක ප්‍රොසෙස් එකක් කියලා විතරක් තමයි දකිනවා. පිටස්තරින්නම් බලන කෙනෙක් විදියට. එතනින් නවතින්නේ ඊට පස්සේ ඉරියාපත ගැන බලමු. තමන් හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට මේ සතර ඉරියව්වේ තමන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මම නිදිනවා, මම ඇවිදිනවා නෙවෙයි. මේක මේ ආහාරවල එකතු වෙන, මේ හේතු ටිකක එකතුවකින් මනසේ ක්‍රියාකාරීත්වය මත සිදුවන පොදු ක්‍රියාකාරීත්වයක් විතරක් කියන එක දකින. පිටස්තර විඳ කෙනෙක් බලන විදිහට බලනවා මේ තියා. වර්තමානය තුල හිත තියාගෙන. ඒ විතරක් නෙමෙයි මේ හේතු ටික නිසා මේ ඉරියව්ව හට ගන්නවා. හේතු නිරුද්ධ වීම මේ ඉරියව්ව වෙනස් වෙන ආකාරයක් දැනෙනවා. මම ඇවිදිනවා, මමයි වාඩි වෙන්නේ කියලා ගතිය ටිකින් ටික අඩු කර ගන්නවා. තවත් ඉදිරියට යනවා. සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා. තමන් උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් සමන් කරන කටයුතු ටික හොඳට බලන්න. මොන හොදන විදිය, කෑම කන විදිය, ශරීර කෘත්‍ය කරන විදිය, තමන් ගමන් බිම යන විදිය, මේ හැම දෙයකම ක්‍රියාකාරීත්වය බලනෝ. මේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මෙන්න මේ හේතු ටික එකතුවක් කියන එක දකිනවා. ආහාරයේ ක්‍රියාකාරීත්වය නිසා වෙන දෙයක් කියන එක දකිනවා. මෙහෙම ක්‍රියාකාරීත්වයක් තිබුණට මේ ඇතුලේ ආත්ම වශයෙන් පුද්ගලයෙක් ඉඳගෙන කරන දෙයක් නෙවෙයි. මේක මනස මුල්ලලා තවත් හේතු ගානක් එකතු වී සිදුවන ක්‍රියාකාරීත්වයක් කියලා විතරක් දකිනවා. මේක තමන්ගේ ශරීරයත් දිස බලනවා. ඒ වගේම බාහිර කෙනෙක්ගේ ශරීර දිහා දැක්කහම ඒකටත් මේක ඇප්ලයි කරලා බලනවා. හේතු තියෙනකොට මේ ක්‍රියාකාරීත්වය තියෙනවා. හේතු නැති වෙනකොට ඒවලම මේක නිරුද්ධ ආකාරයක් දකිනවා. තවදුරටත් ඉදිරියට යනවා. යමෙතන නවතින්නේ. ඊට පස්සේ ධාතු මනසේ කාර්යයක් බලනවා. මොනවද මේ ශරීරේ හැදලා තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරේ. මේකේ පඨවි දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ගතියක් තියෙනවා, රස්නයක් තියෙනවා, සුරතක් තියෙනවා. මෙන්න මේ හතර තමයි මේකේ නිර්මාණය කියලා දකිනවා. මේක ඇත්තටම මට කියලා තිබුණට මගේ ශරීරයත් මගේ කියලා දැන් මම හිතන් ඉන්නව නේද? මං ඊටම ආදරය කරන්නත් මගේම කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය දිහා දැක්කම. නමුත් එකපාර මේකෙන් විඥානය අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එතකොට තමයි S2 ඇරෙන්නේ අපේදී. දැන් ඇටමිට ගිනි කූරකින්වත් පුච්චන දෙන්නේ, ඇල්පෙනෙත් එකකින්වත් අනින දෙන්නේ නැහැ දැන් මේ ආදරය කරන අයට. හැබැයි මිය ගියොත් මොකද වෙන්නේ? ඇල්පෙනෙත් එකකින්වත් අපි අනින දුන්නේ නැති කෙනාට ඇටමිට එම්බා කරනම සල්ලි දීලා එම්බා කරනවා. ගිනිගෝරකින්වත් පුච්චන දියුම් නැති අය අපි ආදානය කරන්නේ මුළු දෙහිේ මලු කරලම අපට මුට්ටියකට දාලා දෙන කියලා සල්ලි දෙන්න. එතකොට පින්නතනේ ඇත්තටම මිය ගියාට පස්සේ මේ දැන් තියෙන එකේ ලොකු වෙනසක් නැහැ ඇත්තටම. මේක අපේ තමන්ගේ මනසින් තමන් මේ සත්පුද්ගල සංඥාවෙන් ගන්න නිසායි, මේක මගේ කරගත්තු නිසායි අද මේ විදිහට බලන්න. යම් මේ ගියාට පස්සේ මේ තියෙන ශරීරෙ මොකක්වත් අඩු වෙන්නේ නැද්ද? හුස්ම ගන්න එක විතරයි නේද? ඇත්තෙන්ම දැනගන්න අපි හිතා කියලා ඉන්නේ අපේ හිත තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ හිත. එහෙම දිගටම තියෙන හිතක් මේ ශරීරවත් නැහැ. අපි හිතන්නේ මේ ශරීරෙ දිගටම හිත තියේ කියලා. ඇත්තටම එහෙම දිගට තියෙන හිතක්වත් මේක නැහැ. දැන් අපි කියමු කෙනෙක් අපි කියමු අපිත් එකකට නිදාගෙන හිටියා කියලා. අපේ දරුවේ කාරිය සහෝදරයෙක් හරි. අපි දැන් යා ඉන්නවා කියලා හිතාගෙන යාගේ ඔළුවට අත දාගෙන ඉන්නවා දැන් මෙතන. උදේ වනකොට මෙයා මිය ගිහිල්ලා. මිය ගිහිල්ලා කියන රෑමයි. නමුත් මුළු රෑම අපි හිතන් ඉන්නේ කොහොමද? මේ මගේ මල්ලි, මේ මගේ අයියා, මේ මගේ ස්වාමිය කියලා හිතන් ඉන්නේ. එතකොට හිත නොතිබ්බත් අපි හිතක් තියෙනවා කියලා අපි මේ පැත්තෙන් හිතාගෙන අපි මේ නිර්මාණය කරගත්තු දෙයක් නිසා ඇත්තටම මේ ශරීරයේ තිබිච්ච දෙයක් නෙවෙයි. අපි මේ දැන් කතා කරන්නේ හිතන්නේ බාර සම්මුති සත්‍ය කියලා. ඉතින් දැන් පරමාර්ථ සත්‍ය මේ කතා කරන්නේ. මේ පරමාර්ථ සත්‍ය කතා කරන එක තනිකරම ලෝකයේ හිතන විදිය නෙමෙයි මේක. මේක යථාර්ථයෙන්ම හිතන විදිය. ඇත්තටම අපි මේක මේ පුද්ගලයාට මේ දේතිය මේ ශරීරයේ තියෙන පුද්ගලයාට හිතකොත් මේ ශරීරය ඇතුලේ තියෙනවා කියලා අපි දැන් මේ හිතන්නේ. එහෙම ශරීරය කොතනවත් මේ හිතේව නැහැ. ඒක හිත නිසා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කහරි. හැබැයි අපි ඒ හිතයි කය දෙකකට බැඳලා මේ පුද්ගලයාට මේක අද ආදේශ කළා මේ අපි තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ අවිද්‍යාව හටගන්නේ. ඒ නිසා මේ දුක හටගන්නේ. අන්න ඒක ඒ අවිද්‍යාව ජීවත් වෙන කාලෙදි මයින් කරන්නේ. දැන් මේ දර්ශනයක් අපි මේ දැන් කතා කරමින් ඉන්නේ. මිය ගියාට පස්සේ ආසාවක් වෙන එකක් නෙවෙයි අපි දැන් කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ඒකේ නම් හුස්ම ගනිද්දිම ඒ කෙනාගේ මේ කය සංසිත වෙනස්ව දැකලා එයාට තියෙන ඒ ඇල්ම දුර වෙන විදිය දර්ශනය පැත්තේ දියුණු කරන විදිය අපි මේ කතා කරා. මේක මරණයෙන් පස්සේ කෙනෙක් මිය ගියාට පස්සේ ආසාව නැති කරන්න පුළුවන් එයාගේ ශරීරයට. ඒක සාමාන්‍ය මිනිසුත් කරනවා. නමුත් ඒක නෙමෙයි අපි දැන් මේ කරන්නේ. අපි දැන් මේ දැක් කරන්නේ සම්මුති සත්‍ය විදිහට හරි කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව දැන් මේ පුද්ගලක ශරීරයක් තියෙනවා. ඒ පුද්ගලගේ ඇත්තටම හිතකුත් තියෙනවා. ඒ හිත තියෙන සෞසුම ටික තියෙනවා. ඒ හිත තියෙන නිසා අකපය දේවල් කරනවා, කතා කරනවා කියලා සම්මුති සත්‍ය නෝ කියන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් මොකද මේ වෙන්නේ? මේ ශරීරයවත් දිගට තියෙන දෙයක් නෙවෙයි, මනසවත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ දෙකම වෙන වෙනම තියෙන දෙකක්. මේ එකට ක්‍රියාත්මක වීම නිසා අපේ හිතෙන් සත්පුද්ගල සංඥාවක් මේ නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ කය ගැන අපි ටිකෙන් ටික බලන ආකාරය මේ සතර මහා භූත රූපෙට තියලා බැලුවා. ඊට පස්සේ දෙතිස් කුණපේ විදිහට බලනවා. කෙස්, ලොම්, නිය, දත්, ඇට ආදි වශයෙන් ටිකෙන් ටික මේව මනසින් වෙන් කර කර බලනවා. බලමු අපිට ඒකෙත් පේනවා ඇත්තටම මේ තනි පුද්ගලයෙක් කියලා ඉන්නව නෙවෙයි මේ ඔක්කොම දෙකේ තුවක. මේ කොටස් ටික එකතු වෙනකොට අපි මේ නිර්මාණය කරන මේ සම්මුති සත්‍යයක් කියලා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝරතෝ ඉති එවං ඛණ්ඩේසු සත්‍යේසු හෝති සද්දෝති සම්මුති කියලා. හරියන කරත්තේ රෝදය ගරාදී ආදී මේව ටික එකතු වුණාම කරත්තයක් කියලා රතයක් කියලා කියනවා. නමුත් ඒ කොටස් ටික වෙන් කරාට පස්සේ කරත්තයක් නැත්නම්සේ අපි මේ හිතින් මේ ටික එකට එකතු කරලා තීරකට අපි සත්‍ය පුද්ගලයේ කියලා නිර්මාණය කරගත්තට ඇත්තටම මේක ඒවලට නිර්මාණ ස්වභාවයක් නෙති. ඒකත් අපි නෝනින් දකිනවා. ඒක දැකලා ඒකෙත් හට ගැනීම නිරුද්ධ වීම අපි නෝනින් දකිනවා. ඊළඟ පියවරේදී මිය ගියාට පස්සේ අපේ ශරීරයට ශාරීරික ස්වභාවයක තිබුණොත් අහලකට දාලා ශරීරයට ඇත්තටම මොකද වෙන්නේ? උද්දමාතක, විනීලක, විපුබ්බක, විචිතක ආදී වශයෙන් ටිකෙන් ටික මේක ඉදීම වෙලා නිල් වෙලා සරව වැගිරෙලා ලේගලන ගිහිල්ලා පනෝ දාලා ටිකෙන් ටික ගිහිල්ලා ගිහිල්ලා මේක ඇට සැකිල්ලක් වීම දක්වාම ටිකෙන් ටික යන ආකාරය අපි නෝනින් දකිනවා. අන්න ඒකටත් හිත පිහිටුවලා ඒකේ හට ගැනීම නිරුද්ධ වීම අපි නෝනින් දකිනවා. ඒකට තියෙන ආසාවන් ටිකෙන් ටික අඩු කරගන්න. මෙන්න මේ හැම දෙයකම තියෙන ලක්ෂණය තමයි පිළිතුනේ. අපි මේ පුද්ගලයෙක් සම්බන්ධ කළ මේ ශරීරය ගැන කතා කරද්දී මේ කිසිම දෙයක් අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම වෙනස් වෙමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ බාහිර දෙයක් වෙනස් වෙනවා. ඒ බාහිර දෙය අපි අරමුණු කරනකොට ඊට අනුරූපව අපේ හිතත් හැම මොහොතම වෙනස් වෙනවා. බාහිර දේ වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න එක අමාරුවක් නෑ. ඒක විද්‍යාඥයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි වැදගත් දේ මොකද්ද? ඒ බාහිර දේ අරමුණු කරගෙන බාහිර දේ වෙනස් නොවේ තිබ්බත් ඉස්සරම කිමුණත් ඒ දේට අනුරූපව අපේ මනස හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන කාරණා. ඒ වගේම අපේ මනසට අනුව මේ ශරීරයත් හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන කාරණා. මෙන්න මේක දකින්න දකින්න මේ දේ ගැන තියෙන දැඩි ආසාව සත්ව පුද්ගල සංඥාවෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. තිනොතින බුදුහාම දේශනා කරනවා මේ රූපස්කන්ධය. දැන් අපි බොහෝ විට මනස ගැන හිත ගැන බලන්න අපි උත්සාහ කරන්නේ නේ. බුදුහාම හිත ගැන මොකද්ද කියලා තියෙන හැම ගිලන්නේ බොහෝ කැමති අහගන්නේ. නමුත් වෙනදින බුදුහාම දේශනා කරනවා හිත ගැන නෙවෙයි, යම් කිසි කෙනෙක් මේ බාහිර රූපයෙන් කය ගැන හරියට තීරුම් ගත්තොත් ඒක නන් නවතින්නේ අනාගාමී වෙලා කියලා. කය ගැනවත් තීරුම් ගන්න එක සරල දෙයක් නෙවෙයි වෙනදින. අපි කය ගැන කියන සියලුම දේවල් කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මේ ඇස කියන එක කයට සම්බන්ධයි, රූපයට සම්බන්ධයි. ඇස රූපය, කන ශබ්දය, නාසය ගඳ සුවඳ, දිව රස, මේ ශරීරය පහස සහ මන මනෝපරයාපන රූප කියලා කියනවා. මේ හැම දෙයකම ස්වභාවය මොකද්ද? මේ ඔක්කොම රූප වලින් රූප කියන්න බලන්න පුළුවන් අපට. ඇස බලන්න පුළුවන්ද? කන බලන්න පුළුවන්ද? නාසය බලන්න පුළුවන්ද? කය බලන්න පුළුවන්ද? ශබ්දය බලන්න පුළුවන්ද? ගඳ සුවඳ බලන්න පුළුවන්ද? රස බලන්න පුළුවන්ද? ස්පර්ශය බලන්න පුළුවන්ද? මේ එකක්වත් බලන්න බෑ අපට. ඔබ මේකට කය කියලා කිව්වට ඔබ බලනකොට බලන්නේ කය නෙවෙයි, ඔබ බලන රූපය. මේ කය කියන එක සජීවී වෙන්නේ ස්පර්ශය තියෙන වෙලාවට. මේ හැම ආයතනයකම ලක්ෂණය තමයි ඒ ආයතනය සජීවී වෙන්නේ ඒ මොහොතේ ඊට අදාළ වූ රූපය තියෙනකොට, ඊට අදාළ වූ අරමුණු තියෙන ලෝකෙට. ඒ විතරක් නෙවෙයි, ඒ ආයතනය සජීවී වෙන්නේ එක වෙලාවක එක ආයතනයක් විතරයි. අනිත් කාරණේ තමයි එක එක ආයතනයේ සජීවී වෙන්නේ ඒ වෙලාවේ ඊට අදාළ අවධානය මනස විඥානයේ තිබුණොත් විතරයි. දැන් ඔබ මෙතන බණහන්දී ඔබ හොඳට අවධානයෙන් ඉගෙනනම් ඔබට අහන්න තිබුණ පරිගියක වාහන පිළිබඳව ළමයි කෑ ගහපුවත් ඔබට ඉන්න අහන්න තිබුණා. නමුත් ඒ ඔබට මොනවාක්වත් ඇහුන්නේ නැහැ. ඇහුන්නේ නැත්තේ ඒ වෙලාවෙන් ඔබගේ කන් බෙරේ සද්ද වුණා. නමුත් ඔබට ඒක මනසට සම්බන්ධු වෙන්නේ නැහැ. ඇයි? ඒවලි ඔබ අවධානයෙන් හිටියේ නැහැ. ඔබේ විඥානය වෙලෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවධානය එක දෙයකට විතරයි තියෙන එක වෙලාවක. දැන් අපි මේ සම්පූර්ණම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන සඳහා හේතු වන ප්‍රඥා වැඩීමට හේතු වන කාරණා ටික. මේ කියන කිසිම කාරණයක් ලෝක මිනිස්සු පිළිගන්නේ නැහැ. මේ කියන කිසිම කාරණයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ. මේ කියන කිසිම කාරණයක් මේ ලෝක සත්‍ය තුළට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ සත්‍ය තේරුම් නොගෙන කවදාවත් දුකින් නිදහස් වෙන්න බැහැ. එතකොට අපේ ජීවිතය කියන්නේ මොකද්ද? එක වෙලාවක එක අරමුණක් විතරයි ජීවිතේ තියෙන්නේ. ඔබ දරුවගෙන සිහි කරනකොට ඔබේ සම්පූර්ණ ජීවිතය ඒවලෙට ඔබේ දුව හෝ පුතා. ඔබ අම්මගෙන සිහි කරනකොට ඔබේ සමස්ත ජීවිතය ඔබේ අම්මා. ඔබේ ශරීරය ගැන සිහිපත් කරනකොට ඔබේ ශරීරය තමයි සම්පූර්ණ ජීවිතය වෙන්නේ. ඔබට මේ ඇඟිල්ලෙන් අරින වෙලාවේදී ඒ ඇඟිලි ස්පර්ශ වෙන ස්ථානය ඔබේ මුළු ජීවිතයම. ඒ මොහොතේ මොනවාක්වත් ඔබේ ජීවිතේ නැහැ. එහෙනම් ඔබේ ජීවිතය කියන්නේ මොකද්ද? ඔබේ ජීවිතය කියන්නේ එක මොහොතක සිදුවෙන. අන්නේ සිදුවෙල්ල කියන එක තනි එකක් නෙවෙයි, හුදකලා එකක් නෙවෙයි. ඒක තව ස්කන්ධ හතරකින් නිර්මාණය වෙන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේම ලක්ෂණය මොකද්ද? ඒ ස්කන්ධ පංචකම පෙරපසුන වේ හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඉන්නවා. ඒතරේ ස්කන්ධ පංචකයම තමයි ඔබේ අත්දැකීම කියලා කියන්නේ. මම මෙහි ඉන්නවා, මගේ ස්කන්ධ පංචකය මෙහි, අම්මා මෙහි කියලා කතාවක් නැහැ. අම්මා සිහිපත් කරනවා නම් අම්මා තමයි සම්පූර්ණ ස්කන්ධ පංචකය. අපවත් වෙච්ච ලොකුහාමුදුරගෙන සිහිපත් කරනවා සම්පූර්ණම ලොකුහාමුදුර තමයි ජීවිතේ වෙන්නේ. පිළිමහස්සය ගැන සිහිපත් කරනවා සම්පූර්ණ ජීවිතේ පිළිමහස්සය වෙන්නේ. වාහනය ගැන සිහි කරනවා සම්පූර්ණ වාහනේ තමයි ජීවිතේ වෙන්නේ. ඒ වෙලට අනුගාන ඔබේ ඇඳුම්වත් නැහැ. ඇඟේ නැහැ කියන්නේ ඒ වෙලෙට දැන් ඔබ බලන්න ඔබ ඇඳලින් ඇඳුම් ටික. ඔබ මතක් කරොත් මේ මතක් වෙන්නේ නේ. මම මේ ගැඳලිනවා, මේ ගැඳලිනවා, මේ ගැඳලිනවා කියලා නේ. නිතරම ඔබට හිතෙනවා මම මෙච්චර ගණක් ඇඳන් ඉන්නවා කියලා. අඩු ගන්නේ දැනටවත් ඔබ දන්නවද දැන් ඇඳුම් කීයක් ඇඳන් ඉන්නේ කියලා. දන්නේ නේ නේ. මතක් කරොත් ආ මේස් දෙක දාලා තියෙනවා, සාරි ඇඳලා තියෙනවා. ඔහොම මතක් වෙන්නේ නේ. එතකොට ඉන්න තුන අපේ ජීවිතය කියන්නේ නම් මොකද්ද? අපේ ජීවිතය කියන්නේ යමක් ඇසෙන් දැකලා කනෙන් අහලා මේ ආයතන හයෙන් යමක් Tamange experience එක ගන්න වෙලාව. Now we are discussing what's the real truth that Buddha explained. Our entire life is that our six senses like you know eye, ear, nose, these are the senses. And also external objects, forms, sounds, smell like that. Our entire life is six senses and six external objects. Except those things, we have nothing in our life. All of them are impermanent. What is the meaning of impermanence? Impermanence means all of them arise at the moment according to our present mental condition. They arise together, they immediately cease together at the moment. This is the reality in our entire life. If we can realize these things, we keep our attention in the present moment with the awareness of our body and mind, and also we reflect on impermanence, arising and ceasing of these five aggregates or six senses. Whenever we reflect on this reality at the moment, we don't depend on anything or anyone outside. At the moment, we completely depend on Vishnu, reflecting on arising and ceasing. This is the path that Buddha explained to overcome suffering. This is the path that Buddha explained to achieve the liberation. දැන් අපි මේ කතා කළේ කය ගැන සමන් සිහිපත් කරන ආකාරය. දෙවනි පියවර තමයි, ඊළඟ කොටස තමයි වේදනාසු වේදන පස්සේ විහරති. වේදනාව ගැන වේදනාවමනෝ බලමින් ඉන්න කියන එක. අපට වේදනානෝ එක ආකාරයෙන් ලැබෙනවා. සැප වේදනා ලැබෙනවා, දුක් වේදනා ලැබෙනවා, උපේක්ෂා වේදනා ලැබෙනවා. ඒ වගේම සාමිස සැප, නිරාමිස සැප, සාමිස දුක, නිරාමිස දුක, සාමිස උපේක්ෂාව, නිරාමිස උපේක්ෂාව ආදී වශයෙන් විවිධ විදියේ වේදනාවක් ලැබෙනවා. ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, මේ ආයතන හයෙන් සැප දුක් උපේක්ෂා ආදී නොයෙක් විදිහේ වේදනාවක් එනවා. දැන් ඔබ බලන්න, දැන් ඇදැමිට බොහෝ විට අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා, උපේක්ෂා වේදනාවක් තියෙනවා. ඇදැමිට වාකල වාඩි වෙලා ඉන්න නිසා දුක් වේදනාවක් වෙනත් පුළුවන්. හැබැයි ඒක නිරාමිස දුක් වේදනාවක්. ඔබ මේ කාමක සැප විඳින ගිහිල්ලා ලැබෙන වේදනාවක් නෙවෙයි. ඔබ විරාගයේ දහමක් වෙනුවෙන් ඔබට ලැබෙන වේදනාවක් නෙවෙයි. අනේ හොඳට දකිනවා. ඒ වේදනාව එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. පොඩ්ඩක් ඉරියව වෙනස් කරගත්ත ගමන්ම සම්පූර්ණ වේදනාව වෙනස් වෙනවා. ඔබේ පොන්දිය අමාරු කියලා බය වෙන්න දෙයක් නෑ. දිගටම තියෙන්නේ ඒක. පොඩ්ඩක් නැගිට ගම ඔක්කොම ආසම ඊට පස්සේ. සැප වේදනාවක හිටියත් එහෙමයි, ඔබ වාඩි වෙච්ච ගම හරීම සැපයකට හිතන්නේ නෑ. නමුත් එකින් එක සැප වේදනාවම දුකක් බවට පත් වෙනවා. එතකොට මේ දිගටම ඒකාකාරීව දෙයක් තියෙන්නේ නැහැ කියන එක තමයි දකිනවා. එහෙනම් මේක තමයි ආත්මයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක තමයි ඕනින් දකිනවා. මෙන්න මේකේ වේදනාවෙන් හට ගැනීම දකිනවා, නිරුද්ධ වීම දකිනවා. ඒකත් තමන් පිටස්තර කෙනෙක් වගේ බලනවා මිස මගේ වේදනාව කියලා තමන් ගන්නෙ නෑ. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා කියලා මේ වේදනාව ආත්ම කරගෙන මම බලන්නේ නෑ. හිතගෙනත් එහෙමයි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සරාගම්මා චිත්තං, වේදරාගම්මා චිත්තං, සදෝසම්මා චිත්තං, වීතදෝසම්මා චිත්තං, සමෝහං වීතමෝ ආදී වශයෙන් රාග දේ සමෝහ ආදී වශයෙන් හිතට එන අරමුණු යන හොඳට සැලකිල්ලෙන් එන්නේ සිතගෙන. දැන් තමන්ගේ හිතේ ස්වභාවය මොකද? දැන් තියෙන රාගයක්ද, ද්වේෂයක්ද, පිරාගී බවක්ද, මෛත්‍රියක්ද? හොඳට හිතගෙන අවධානයෙන් ඉන්නේ. ඒ හිතුවිලි නැති කරන්න යන්නේ නැහැ. මුලින් කරන්නේ හිතගෙන බලන එක විතරයි කරන්නේ. බලනකොට තමන්ට තේරෙනවා එක්කම රාගයේ සිටිවිලකට දිගට රැඳෙන්න බෑ. ද්වේෂාගත සිටිවිලකට දිගට රැඳෙන්න බෑ තමන්ට. ඒක ක්ෂණික වේග අයින් වෙන ගතියක් තියෙනවා. දැන් බලන්න කවුරු හරි ඔබට කිව්වොත් දැන් ඔයා කේන්ද ගිහිලා දෙන්නේ කියලා ඇහුවොත් එහෙම. ඔයා දැන් පෙන් ටික කේන්ද ගිහිලා වගේ නේද ඉන්නේ. දැන් කවුරු හරි ගැන හිත හිත නේද ඉන්නේ කියලා ඇහුවොත් තමන්ටම වැන්නේ වෙනවනේ. එතකොට තමන්ගේ මූඩ් එක වෙනස් වෙනස් වෙනවා. අන්නේක පිටස්තරගෙන නොකිය තමන්ම තමන් ගැන කියනවා. දැන් අනේ මම දැන් රාගෙන් නේද ඉන්නේ, හවලාගෙන. දැන් අර කියපු එකට දැන් අමනාපයෙන් නේද ඉන්නේ. දැන් මොහ සිතුවිල්ලක් දැන් අර දැකපු දේ තියෙනවා කියගේ හිතේ හිතන්නේ දැන් ඉන්නේ කියලා තමන්ම තමන් ගැන සොයන් විවේචනයක යෙදෙන අවස්ථාවක් මේ. එහෙම යෙදෙනකොට තමන්ට හොර කරන්න බෑ. ඒත් එක්කම අර තමන්ගේ අකුසල සිතුවිලි දුර වෙනවා. ඒ වගේම ඒ සිතුවිල්ල තමන් ආත්මයෙන් ගන්නෙ නැහැ. මේක හේතු නිසා හටගත්තු මේ සිත, නාම රූප නිසා හටගත්තු මේ විඥානය, නාම රූප නිරුද්ධ වීමෙන් මේ විඥානේ නිරුද්ධ වන ආකාරය දකින්නවා. ඒක තමන්ගේ විඥානය කියලා ගන්නෙ. ඊළඟ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මය ගැන දහම අනුව බලමින් වාසය කරනවා. මෙන්න මේක තමයි පිනුතින වැදගත්ම අවස්ථාව. මේකට කොටස් කීපයකට බෙදෙන එක තමයි නීවරණ. කාමච්ඡන්දාදී නීවරණ තමයි තියෙනකොට දැන් තමන්ගේ දේ කාමච්ඡන්දයක් තියෙනවා දැන් නැහැ. ඒ වගේම නැති කාමච්ඡන්දය ඇති වෙන හැටි, ඇති වෙච්ච කාමච්ඡන්දය නැති වෙන හැටි, නැති වෙච්ච කාමච්ඡන්දය නැවත නූපදෙන හැටි ආදී වශයෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ පහ ගැනම හොඳ අවධානයෙන් ඉන්න. ධම්මානුපස්සනාවලි කරන්නේ සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නේ. නීවරණ වලින් නවතින්නේ නැහැ. තවත් එකක් ඉදිරියට යනවා. මම ධම්මානුපස්සනාවේදී ඔහු ඊට පස්සේ ස්කන්ධ පංචක ගැන මතක් කරනවා. තමන්ගේ ඇසට රූපයක් ලක් වෙනවා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් පෙරපසන විහට ගත්තා. ඒක එතනම නිරුද්ධ වෙනවා කියන එක දැක්කා. තමන්ට අම්ම ගැන සී වෙන පුළුවන්. මේ හාමුදුරුව බණගෙන හාමුදුරුවෙන් පේන්න පුළුවන්. කෙනෙක් නැගිටලා යනවා පේන්න පුළුවන්. කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් යනවා පේන්න පුළුවන්. කෙනෙක් නිදිය ගන්නව එහෙම වෙන්න පුළුවන්. වාහනයක් යනවා පේන්න පුළුවන්. තේ එකක් ගෙනම් දෙනව වෙන්න පුළුවන්. තේ එකට ටිකක් අහට මදි කියලා හිතෙන්නත් පුළුවන්. ඒ මොනව හිතුණත් මොන අත්දැකීම ලැබුණත් මේ හටගන්නේ ස්කන්ධ පංචකයක් නේද? ඒක පෙරපසන විහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නේද කියන එක දකින්න දකින්න මොකද වෙන්නේ? අර බාහිර දේක පුද්ගලයෙක් තුළ හිත බැසගන්නේ. ඔක්කොම දේ මෙහෙ නේද තියෙන කියන එක දකින්නම තමයි. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර දෙයක් නැහැ කියලා අන්තයට යන්නේ නැහැ. මෙන්න මෙතනින් තමයි අපිට වරදින්නේ. කෙනෙක් හිතන එහෙනම් බාහිර කිසිම දෙයක් නැහැ, ඔක්කොම මනසින් හදාගන්න දේ කියලා විතරක් කියනවා. එහෙම වුණොත් ඒක විඥානවාදී පැත්තට යනවා. බුදුදහම එතන යන්නේ නැහැ. බාහිර දෙයක් තියෙනවා, තියෙන්නේ ඒ මොහොතේ තමන්ගේ මනසට සාපේක්ෂව නිර්මාණය කරගන්න දෙයක් තියෙනවා. ඒක දිගින් දිගටම අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ඒ දේ හැමදෙනාටම මේ විදිහට තියෙන දෙයක් නෙවෙයි. දැන් බලනවා මහණෙනි, බුදුහාරේ කාලේ සමහර ප්‍රේතයන් භූතයන් ඉපදෙලින මහා විලක් ළඟ. විලේ ඉතාම පිරිසිදු වතුර තියෙනවා. සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා විලට ගිහිල්ලා නාගෙන වතුර අරගෙන වතුර බීලෙනවා. මේ විලක් ළඟ ඉපදෙච්ච සමාන සත්‍යයන් ඉන්නවා මුළු කල්පයක්ම වතුර පිපාසිත වෙනවා. එයාට ඒ විලේ වතුර පේන්නේ කොහමද? ලේ සැරව වගේ පේන්නේ. ඇතැම්ට වතුර පොඩ්ඩක්වත් පේන්නේ නැත්නම් හානිකර වැලි කලාවක් විදියට උඩ පේන්නේ. නොබහලෙදි බුදුහරයන් කාලේ එක්තරා වැද්දෙක් මුවෙන් ඝාතනය කළා. ඝාතනය කරාට පස්සේ දිට දම වේදෙන වශයෙන්ම දැඩි ඔහුට වතුර තිමහක් ආවා. මේ පිපාසයක් ආපු වෙලාවේ මේ තැනැත්තා කැලේකට ගිය වතුර හොයාගෙන. හාමුදුරුව ආරණ්‍ය ගිහිටිය කැලේ කුටි හදාගෙන. හැම කුටියකටම ගිහිල්ලා බැලුව වතුර. කලේ ඇර ඇර බලන එක කලේ ගවන් වතුරට. අන්තිමට කියන්නේ කියලා බැන්න හාමුදුරට වතුර ටිකක් අරගෙන තියන්න බැරිද කියලා. බලනකොට හාමුදුරුවෝ කියනවා ඔය පේන්නද වතුර පේන්නද කලවල තියෙන්නේ කියලා. මේ මනුස්සයට පේන්නේ නැහැ කලේ වතුර. මෙන්න මේ ගැයි පින්දුනේ කර්මෙන් නිර්මාණය කළ දෙන ලෝකය. නමුත් විද්‍යාඥයෝ කියන මොකද්ද? මට කලේ වතුර පේනවා නම් ඕන කෙනෙකුට මේ වතුර ටික එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ලැබ් එකේ H2O බලන්න පුළුවන් කියලානේ. පින්නතනේ බුදුදහම මෙන්න මෙතන වෙනස් වෙනවා. මට පේන ජලය මගේ ලෝකයට තවත් සතෙකුට ඒක ජලයක් වෙන්නේ නැහැ. මට පේන ජලය ටිකත් මට සෑම කල්ලිම පේන ජලයක් නෙවෙයි ඒක. මට මේ මොහොතේ පේන ජලයක් ඒක. මගේ ආයතන සාපේක්ෂව මේ මොහොතේ මා නිර්මාණය කරගන්න ජලයක් නෙදී. මෙන්න මේක තේරුම් ගත්තොත් තියෙන තේ ලෝකේ කිසිම දෙයක් ගැන ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් අපට ඉතුරු වෙන්නේ නැහැ. මේ ස්කන්ධ පංචකයේ සමමෙවය බලන කෙනෙක් වඩපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අස්කන්න ආසාදී ආයතන රූප ආදී මේ අරමුණු මේ සියල්ලක්මත් ඒ මොහොතට සාපේක්ෂව හටගන්න දේවල් කියන එක ඔහුණු වලින් දකිනවා. ඒ විතරක් නෙවෙයි ඇසක් නිර්මාණය වෙනකොට ඇසත් එක්කම තාකාරණ ගානක් එක විට යනවා. ඇසෙන් රූපයක් බලනවා කියන්නේ ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප තණ්හා රූප සංචේතන රූප විතක්ක රූප විචාර කියලා 10ක් එක දිගට කන යනකොට ඒත් එහෙම කනත් එක්කම තව 10ක් යනවා. නාසයත් එක්ක 10ක් යනවා. ඒ 10ම ඒ සිස්ටම් එකම එකටම හැටගන්න. ඒ 10 හට ගන්නකොට ඇසත් එක්ක තියෙන 10 හට ගන්නකොට ඒක විතරයි. කනත් ඒ වෙලෙක ඒවලේ නැහැ. අර 10ක් කියන්නේ ඊට තාලෙ ස්කන්ධ පංචකයේ නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන්නේ රෙඩිමේඩ් දෙයක් විදිහට නෙවෙයි ඒ මොහොතේ නිර්මාණය කරගන්න දෙයක් විදිහට. ඒකට ආස්වාය ඇති වෙන්නේ ඒ මොහොතේ දකින්න රූපයට. ඒ මොහොතේ අහන ශබ්දයට. වෙනත් විදිහකින් කියනවා නම් මේ හැම දෙයකම ආසාව හටගන්නේ ඒ මොහොතේ මනස හා ධර්මාලම්බන දෙකත් එක්ක සම්බන්ධ වෙච්ච මේ හේතුඵල ධමකට කියලා දකිනවා. දකින්න දකින්න යාගේ සිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා. බොජ්ජංග ධර්ම සතිය ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා මෙන්න මේ බොජ්ජංග ධර්ම මේ තැනැත්තාගේ ජීවිත තුළ වැඩෙනවා. බෝධියක් විදියට. එතකොට ඇති බොජ්ජංග ධර්ම ඇති විදියට නැති බොජ්ජංග ධර්ම නැති විදියට නැති බොජ්ජංග ධර්ම ඇති වෙනකොට ඇති වෙච්ච ආකාරයත් ඇති වුණු බොජ්ජංග ධර්ම වර්ධනය වෙන ආකාරයත් එතනත්තා හොඳට දකිනේ වාසය කරමු. බෝධියංග සති සම්බොජ්ජංග ධම්ම විජය විරිය තීති පස්සද්ධි සමාධි උපේකා කියන මේ බොජ්ජංග ධර්ම තමයි දැන් මෙයා ජීවිතයේ නැමැති සාගර පතුලෙන් ගොඩනගා ගන්න අගනා මුතු මිනි බවට පත් වෙනවා. බුදුහාමර දේශනා කරනවා මහා සාගරයේට අසුරයන් සිත්නලවා වාසය කරන්නේ ඒ මහා සාගරයේ තියෙන මිනි මුතු වාදී වටිනා නිධානයන් නිසා. අන්න ඒ වගේ බුද්ධ ශ්‍රාවකයා මේ සම්බුද්ධ ශාසනය නැමති සාගරයේද සිත්තලවා වාසය කරන්නේ මෙන්න මේ බොජ්ජංග ධර්මාදී මේ අගනා මුතු මිනේ මේ සම්බුදු සසර නැමති මෙන්න මේ ශාසනය තුළ නිදන්ගතව පවතින නිසා කියලා. ඔහු මේ සසර අනාදිමත් කාලයක් සසර සැරසල්වේ ගහගෙන අප මේ තැනැත්තා පිහිනන්න පුරුදු වෙලා සාගර පතුලටම බැසලා සාගර පතුලෙන් මේ ආගනා මොනුමෙත් මිනිමුතු ඔහු ඉහළට ඔසවනවා. බොජ්ජංග ධර්ම ඔහුගේ ජීවිතය තුළ වැඩෙනවා. ඒත් එක්කම ඕ චතුරාර්ය සත්‍ය ධර්මය දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ වූ යථාර්ථය හොඳට තේරුම් ගන්න. දුක කියලා කියන්නේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව. එතකොට ඒක හට ගන්න විදිය, තෘෂ්ණාව නිසා හට ගන්න විදිය, තෘෂ්ණා නැතිවීම නිරුද්ධන ආකාරය සහ ඒක නැති කරන මාර්ගය ආරස්පෙන් මාර්ගය විදියට මේ තැනැත්තා ඉතාම නිවැරදිව මේ ධර්ම තේරුම් ගන්න. තේරුම් ගන්න ගන්න අවසානයේදී මේ තැනැත්තාගේ ජීවිතයේ එක තැනකට යොමු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ තැනැත්තා සමස්ත ජීවිතේම කිනක දන්නවා. මේ ඇස කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් අත්දැකීම ලබන අවස්ථාව කුමන ආයතනයකින් අත්දැකීමක් ලැබුණත් ලැබුණා කියලා කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය කෙරපස නොවි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. මේක දැකීමත් එක්කම කියන තුනේ මේ තැන් දකින දකින මේ තැනත්තාගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න කියන ඒවා හරියට මහා වීදුරුගයක් බෝම්බකින් කඩා වැටෙන වගේ තියෙන සියලුම තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න ටික ඔහුගේ බිමට සමතලා වෙනවා. ඔහුට තවදුරටත් ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ලෝකෙ තුල ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඔහු ජීවිතයෙන් පලා යන්නේ නැහැ. ඔහු අකර්මණ්‍ය කෙනෙක් වෙන්නේ නැහැ. ඔහු කම්මැලි කෙනෙක් වෙන්නේ නැහැ. ඔහු සාමාන්‍ය කෙනෙකුට වඩා ඉතාම සක්‍රීය කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් පැය 8ක් පැය 6ක් නිදිය ගනිද්දී මොහු පැය 2ක් විතරක් ජීවත් වෙමින් නිදිය ගනිමින් ඔහු ඉතාම සක්‍රීය කෙනෙක් වගේ වැඩ කරනවා. සාමාන්‍ය කෙනෙක් අවුරුදු 100කට 200කට ගොඩනැගිල්ලක් පාලමක් plan කරද්දී මේ තැනැත්තා plan කරන්නේ අවුරුදු 1000කට 2000කට 5000කට plan කළා. මේ අවබෝධය ලබාගත්ත කෙනා ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු ලෝමා ප්‍රාසාදය, රුවන්වැලි සෑය, මිරිස් වැටිය මේ හැම දෙයකම නිර්මාණ රහතන් වහන්සේලාගේ plan මේවා. ජයත්‍රි මහ බෝධි රෝපණය කරනකොට කවුද රෝපණය කරන්න ඕනේ කියන එකත් තීරණය කළේ සුමහතන් වහන්සේලා. කවුද රෝපණය කළේ? අනුරාධපුරයේ ජයත්‍රි මහ බෝධි රෝපණය කළේ කවුද? නමක් නොකියවෙන සාමාන්‍ය පුද්ගලෙක් අතින් රෝපණය කළේ. ඇයි එහෙම කළේ? දැන් කාලේ නම් අහවල් රජතුමා හා ජනාධිපතිතුමාගේ සුරකින් මේක රෝපණය කරයි කියලා ගල් කූරුකන් ගහලා තියයිනේ. ඊළඟට අමනාප කෙනෙක් ආවම මේක විනාශ කළා දාන්න. කේන්ති කියලා. එහෙම කළේ නැහැ. එතෙන්ට එවැනි රැස් වෙච්ච අප්‍රකට කෙනෙක් ගහින් තමයි රෝපණය කළේ. ඇයි? ඒක දීර්ඝ කාලෙන් තියෙනවා නේද? සතුරන්ගෙන් බේර ගන්න ඕනස. ඒ තරම්ම දුර දිග බලලා වැඩ කරා. එනිසා තමයි ලිඛිත ඉතිහාසයක් නැති ලෝකයේ පෞරාණික වෘක්ෂය බවට අනුරාධපුරයේ ජයත්‍රි මහ බෝධි පත්තනේ. පිනුතුනේ බලන්න කොයිතරම් දුරදිග බලලා කොයිතරම් බුද්ධිමත්ව කොයිතරම් සාර්ථකව වැඩි පිරිසකට ලෝකයට දහම දෙන්න පුළුවන් විදියට කොයිතරම් බුද්ධිමත් විදියට මේ අවබෝධය ලබා ගන්න වැඩ කරනවද කියලා. මෙන්න මේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් කෙනෙක් එක පැත්තකින් දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා කම්මස්සකට සම්මාදිතිය ඉඳගෙන සුගතියක් ලබා ගන්නට. අපි කොයි මොහොතේ මිය යාලද දන්නේ? කොයි මොහොතේ මිය ගියත් දුගති ගාමී නොවන විදියට තමන්ට ස්ථාවර සහතිකයක් තමන්ගේ ජීවිතය ගැන තියෙනට ඕන. ඒ සඳහා හැකිතාම් දුරට පංචශීලය රකින්න. හැකිතාම් දුරට තෙරුවන තමන්ට දිනකට වැඩිපුර වාර ගානක් සිහිපත් වෙන විදිය හොඳ මානසිකත්වයක දහමට ලැබිව ඉන්න. තමන් සුගතිගාම වෙන වගේම තමන්ට දැන ජීවත් වෙලා ඉන්න අයගෙන් තමන් ඉතාම ආදරය කරන පස් දෙනෙකුට වත් අනිවාර්යයෙන්ම සුගතිගාම වෙන්න පුළුවන් විදියට උදව් කරලා තියෙනවා. මේ යන කල එක්කම යටින් වෙන්නට ඕන. අනිත් දේ තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ තේරුම් අරගෙන හැකි තාක් දුරට සතර සතිපට්ඨානයත් එක්ක ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ට තමන් මහානම් කොට ජීවත් වෙන්න කියලා. අත්ත දීපා භික්ඛවේ විහෙරගත සරණානාඤ්ඤ සරණං. ධම්ම දීපා භික්ඛවේ විහෙරගත ධම්ම සරණානාඤ්ඤ සරණං. තමන්ට තමන් මහානම් කොට දිවෙනම් කොට වාසය කරන්න වෙන සරණක් නෑ. ධර්මීය තමන්ට පහනක් දිවයින පිළිසරණක් කොට වාසය කරන්න වෙන කිසිදු පිළිසරණක් මේ ලෝකේ තුර නැහැ. තමන්ට තමන් පහනක් දිවයින කොට වාසය කරන්නේ ධර්මීය පහනක් දිවයින කොට වාසය කරන්නේ කොහොමද? මෙන්න මේ සතර සතිපට්ඨානෙන් අනු වාසය කරන. බුදුහාම දේශනා කළා සකේ පෙත්තිකේ ගෝචරයේ විසේ චරත කියලා තමන්ගේ පියාගේ විෂය මතේ වාසය කරන්න තමන්ගේ පියාගේ කුඹරේ වාසය කරන්න කියලා. අපේ පියා කවුද? අපේ පියා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ භූමිය තමයි ෆීල්ඩ් එක තමයි. වපසරිය තමයි මෙන්න මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එනිසා නිතරම කයේ ඇතිවීම නැතිවීම දකිමින් ඉන්න. වේදනාවේ අනිත්‍යතාවය දකිමින් ඉන්න. සිතෙහි සිතුවිලි වල අනිත්‍යතාවය හට ගැනීම නිරුද්ධ වීම මනවින් දකින් වාසය කරන. වෙනත් විදිහකින් කියනවා නම් උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යනකම්ම හැම කටයුත්තක්ම සිහියෙන් කරන. අපිට මොන හොදනකොට කල්පනායෙන් මොන හොදන්න. දත් මදිනකොට දත් ගැන හිතමින් තමන්ගේ අනිත් කටයුතු කරනකොට මේ ශරීරය පොඩක් ගැන හිතමින් සතර මහා භූතවල ගැන හිතමින් සමට එක කරන්න පුළුවන්. කෑම කනකොට ඒ කෑමේ තියෙන මානසික ආදී ගැන ඒ කැම ටිකෙන් ටික වෙනස් වෙලා යන ආකාරයේ නුවණින් බලමින් කැම ටික කන්න. කැම වෙනකොට මෛත්‍රී වඩමින් අනේ මේ කැම ටික කන අය සුවපත් වේවා කියලා ඒ මෛත්‍රී සිතුවිල්ලෙන් එක කරන්න. ව්‍යායාම කරනකොට පාරයන් දිනකොට ඕනනම් බුදු ගුණ භාවනා කරමින් තමයි යන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ එහෙම කියලා. ඒ වගේම කෙනෙක් දැක්කම රාග සිතුවිල්ලක් නැති වෙන්නේ තමන්ට එවලේ මේ කොටස් ටික නුවණින් වෙන් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඉරියව්ව තමන් දැන් වාඩි වෙලා ඉන්නේ හිටගෙන ඉන්නේ මේ මානසික ක්‍රියාකාරීත්වය නිසා මේ තියෙන ඉරියව්වක් කියන එක තමන් දක්මින් මාසය කරන්න. ඒ වගේම මේ ශරීරෙ මිය ගියාට පස්සේ කොටස් ටික ගැන සිහිපත් කරන්න. තමන්ගේ හිතේ ස්වභාවය දැන් රාග සිතුවිල්ලක් කියන එක දකින්න ඉන්න. දැන් තමන්ගේ පරිත්‍යාග සීලේ සිතුවිල්ලක් තමන්ගේ හිතේ තියෙන කියන එක දකින්න. වේදනාවක් එනකොට දැන් මට සැප වේදනාවක් දැන් තියෙන්නේ. කෑම කනකොට අනේ දැන් මොන සැප වේදනාවක්. බඩගිනිනකොට දැන් දුක් වේදනාවක් නැත්තම් වතුර තිබහ කව දැන් ටිකක් දුක් වේදනාවක් කවුරු හරි බනිනවා දුක් වේදනාවක් කවුරු හරි හොඳ කියනවා දැන් සැප වේදනාවක් එහා දිවස්සේ හැම මොහොතේ මේක දකින්න දකින්නකොට ඒක තමගේ කරගන්නේ හේතුඵල ධම්ම නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා ලෝකෙට ඇලෙන ගැටෙන දෙයක් නැති බව දන්නවා මේ වෙනස්සන ලෝකේ අටලෝ ධම්ම අභියස අකම්පිත මනසක් ඇති කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. චත්තාරි හරිය සත්‍යානි ඒ තම මංගල මුත්තමං. චතුරාර්ය සත්‍ය දැකීම මංගල කාරණයක්. පොට්ටස්ස ලෝක ධම්මේ ඒ අශෝකං විරජං ඛේමං ඒ තම මංගල මුත්තමං. වෙනස්සන ලෝකයේ තුල ලාභලාභ යසයස ප්‍රසංසා නින්දා සැප දුක් කියන මෙන්න මේ අටලෝ ධම අභියස නොසැලෙන හිතක් අකම්පිත මනසක් තමට හදාගන්න පුළුවන් නම් ඒ නම් මඟල උත්තම. මෙන්න මේක තමයි බුදුදහමේ දේශනා කරන උතුම මඟල කරන්නේ. එනිසා පින්තුනි අපි වා වාසනාවන්තයි. ඉතාම දුර්ලභ කාලයකට වරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් තියෙන කාලෙක ඉතාම දඟපසඟ ඇතුව පින්මන් අම්මලගේ දරුවන් වෙලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇතුව ඉපදෙලා ධර්මය අහන්න පුළුවන් වඩා විඩා මේ ලැබෙච්ච අවස්ථාව පෙන්නුතුනේ අර ලක්ෂ මිලියන ගානකින් ඇදෙන ලොටරියකටත් වඩා වටින එකක් අපට මේ ඇදලා තියෙනවා. මේක අවස්ථාව කිසිසේත්ම මගේ හරගන්න එපා පෙන්නුතුනේ. මේ අවස්ථාව අපි මිස් කරගත්තොත් ඊට වඩා අභාග්‍යයක් තමයි ජීවිතේ නැහැ. ඒ නිසා ගත වෙන හැම දවසක් පාසාම මේ ධහමට Taman ටික ටික නැඹුරු වෙන්න. මේ ධර්ම තමන්ගේ ජීවිතය තුලින් ක්‍රියාත්මක කරන්න තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න ඒක ලබා දෙන්නේ තමන්ගේ උපාධි සහතිකින්වත් තමන්ගේ රැකියාවෙන්වත් තමන්ගේ ගෙදරින්වත් තමන්ගේ කනේ කරේ තියෙන ආවරණ ටිකෙන්වත් නෙවෙයි. තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලැබෙන කොහොමද? මෙන්න මේ දහම තමන්ගේ හදවතේ, තමන්ගේ හිතේ, තමන්ගේ හුස්ම රැල්ලත් එක්ක එකටම මේ දහම ආස්වාස් ප්‍රසවාස වෙන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් අපේ අම්මගෙන් අපට ලැබෙච්ච හුස්ම රැල්ලට සති පණ්ඩාන එකතු කරන්න, සති සම්ජන එකතු කරන්න. ඒක තමයි අපේ ආදරණීය පින්වත් අම්මට කරන ලොකුම උපකාරය. ඒ පින් අපේ අම්මා කොහේ ගියත් අම්මට ගනුමෝදන් වෙනවා. බලන්න අපි ඉපදෙන කොට අම්මා සතුටුනේ, මහා වේදනාවක් විඳලා ඒ අම්මා කඳුළු ටික පිස දාලා හිනාවුනේ කොහමද? අපි හුස්ම ගන්න දැකලානේ, අපි අඬනවා දැකලා තමයි අම්මා හිනාවුනේ. මේ ලෝකෙ විඳින ලොකුම වේදනාව විඳලා අපිව ලෝකෙට බිහි කරලා ඒ කඳුළු ටික පිස දැම්මේ සතුටු කඳුළු වලින් අපි හුස්ම ගන්නවා දැකලා අම්මා. එහෙම දැක්කම අම්මට කරන ලොකුම ගෞරවය මේ හුස්මට ආනාපාන සතිය ලක් කරන්න, ආනාපාන සති භාවනා දියුණු කරන්න, මේ හුස්ම රැල්ලට සිහිය හා නුවණ එකතු කරන්න. ඒක තමයි අපේ අම්මට ලබා දෙන ලොකුම වටිනාකම. ඒක තමයි අපේ අම්මට කරන ලොකුම ගෞරවය. ඒක අපේ අම්ම කොහේ හිටියත් ඒ වෙන අනුමෝදන් වෙන අපට ආශිර්වාද කරනවා. එනිසා පින්වත්නි, මේ ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව මගේ හැරගන්න එපා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේ හැම දවසක්ම අපට මිල කරන්න බැරි තරම් වටිනවා. මේ තියෙන සියලුම සම්පත් වලට වඩා වටින්නේ මේ ධර්ම. නමුත් මේ ධර්ම ජීවත් කරවන්න මේ විහෙර විහාරස්ථාන අවශ්‍යයි, ස්වාමීන් වහන්සේලා අවශ්‍යයි, මේ පාසුකම් අවශ්‍යයි. ඒ පාසුකම් ටික භුක්ති විඳින ගමන් ඒ පාසුකම් වලට කෘතඥතාවය දක්වලා ඒ උදව් උපකාර කරන අයත් අපි රැක බලාගෙන මේවට උදව් කරපු අයට අපි පින වැඩෙන විදියට මේ ගොඩනැගිලි තුල ඉඳගෙන අපි මේ පින්කම් කරන්නට ඕන, බණ භාවනා කරන්නට ඕන, සතර සතිපට්ඨානෙ වඩන්නට ඕන. දැන් බලන්න අපවත් ඉති නායක ආමුරු මහා මහන්සියක් දරලානේ මේ දිව්‍ය මාර්ගාවක් වගේ මේකක් හදලා තියලා ඔබට තියෙන මේ ගී ඒ තියලා ගියේ නිකන්නේ අපිට මේ පින්කම් කරන්න. ඉතින් මේ වගේ ලස්සන පින්කම් කිරීම තමයි අපි උන්වහන්සේට කරන ලොකුම කෘතෝපකාරය වෙන්නේ. ඉතින් ඒ ධම තුල පිනුතුනේ එක පැත්තකින් අපි නිතරම සුගතිගාමීව සඳහා සියලුම සුදුසුකම් සපුරාගෙන ඉන්න අපට කොයි මොහොතේ අපේ ජීවිතය අනතුරකින් අපට අවසන් වෙද කියලා කියන්න බෑ. වර්තමානයේ අපට හැමදාම මරණාසතිය වඩන්න පුළුවන් මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. ලෝකෙ කොහේ හිටියත් මරණය කියන අවදානම අප ඉදිරිපිට තියාගෙන දැන් අපි ඉන්නේ. එනිසා අපට සහතිකයක් තියෙනට ඕන තමන් කොයි ආකාරයෙන් මිය ගියත්. දැන් මෙන්න ස්වාභාවික මරණයක් නෙවෙයි දැන් වෙන්න පුළුවන්කම තියෙන්නේ ලෝකෙ ඔබ දන්නවනේ තත්ත්වය. අස්වාභාවික මරණයකින් අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. නමුත් එහෙම මිය ගියත් කිසි දවසක තමන් දුගති ගාමී නොවන විදියට සහතිකයක් තමන්ටම තමන් ගැන ඇති කරගෙන තියෙනට ඕන. තමන් ගැන විතරක් නෙවෙයි තමන් ඉතාම ආදරණය කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට මේ සුගතිය නැමැති ඉන්සූරන්ස් එක දාලා තියෙනවා. මේ සේෆ්ටිය, මේ රෙසිවිජ් එක, මේ ගැරන්ටිය, මේ වොරන්ටි අරගෙන තියාගන්න. නැත්නම් ඒක ලොකුම අභාග්‍යයක්. ඒ අතරේ පින්නතුනේ පටිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය හොඳට තේරුම් අරගෙන අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන හැකිතාක් දුරට මේ සීල සමාධි ප්‍රඥා වඩමින් සතර සතිපට්ඨානය තුළ වාසය කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ඇත්තෙන්ම අපේ ජීවිතයට අපි ලබා දෙන ලොකුම වටිනාකම. අන්න ඒක තමයි අපි සසර මෙතෙක් කල මෙහෙ සමාසිර ලබාගත ජීවිතයෙන් ගන්න ප්‍රතිඵලය. අන්න ඒක තමයි මුළු ජීවිත කාලයක් ඉගෙන ගියාගෙන ධනෙ උපයාගෙන දරුවෝ හදලා ඒ දරුවන්ගේ නිදහස් වෙලා මේ ඔක්කොම කළ තියෙන අවස්ථාවේ ඔබ ජීවිතෙන් ලබා ගන්න ලොකුම අරපද්ධතිය වෙන්නේ මේ දහම් තුළ උපරිම ලෙස යෙදීම. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබ බොහොම දැඩි අධිෂ්ඨානයෙන් අප්‍රමාදීව කටයුතු කරන්න. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ ධර්මයේ කඩාල අපි මේ කරුණ සාකච්ඡා කරපු වගේ ප්‍රශ්නයක් යමහර තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඉතින් බලන්න මේ දෙන්නත් බලන්න ඉතින් කොච්චර ඕනකම අහගෙන දිහේ තියෙන්නේ. මම ඉවර වෙනකම් නොතේරුණත් මේ දෙන්න ඉතින් අපි එයාට ගරු කරන්න ඕන වචනයක් හරි එයාට කියලා දෙන්න ඕනනේ. එයාට බලන් ඉතින් ධාමන කැමැත්තනේ මේ කියන්නේ. ලොකු පිනක් තියෙනවා එයාගේ මේ වචනයක් හරි අහන්න. ඉතින් පින තුනේ ඔකේ we bless upon you by the power of the Buddha Dhamma Sangha. May you be well, happy and peaceful. Actually today we described the heavenly path and deliverance path. As the heavenly path, with understanding of the karmic law, Buddha explained the importance of practicing three meritorious deeds, dana, sila, bhavana. On the other side, with the understanding of the divine origination, patisamupada, four noble truths, we have to practice fourfold mindfulness. The contemplation of body, feelings, consciousness, and mental formation. Living in the present moment, we are aware of these four things, and not only we live in the present moment, but we contemplate on impermanence. We reflect on impermanence. Our six senses, five aggregates, six external objects, everything, every moment arises and ceases. They are impermanent. Impermanence means that they arise together at the moment, they immediately cease together. If we realize this reality, actually we are able to overcome suffering. The suffering of decay, the suffering of death, the suffering of fever, we can overcome as a result of practicing mindfulness. For that, I wish you all the best. By the power of all these meritorious activities, may your departed relatives, especially our Nayaka Hamduru, who passed away 2 months ago, Bante Sumanathissa Nayaka Thera, receive these meritorious deeds, and may they attain the final bliss of liberation, and may they enhance their sansaric journey with blissful life. With that intention, let's share these merits with departed relatives too. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ By the power of all these meritorious deeds, may guardian deities and angels also receive these meritorious thoughts. May they enhance their divine energy. May they keep their eye on you too. May they also attain final bliss of Nibbana. With that intention, let's share these merits with guardian deities and angels too. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා By the power of all these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of Nibbana, the everlasting happiness. With that intention, say, Sadhu, Sadhu. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය සිතීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය May all beings be well, happy and peaceful. May the triple gem bless you. Sadhu, sadhu, sadhu.